නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස තයෝ මේ භික්ඛවේ අංගේ කතමේ තයෝ රාගංගේ දෝසංගේ මෝහංගේ ඉමේ කෝ භික්ඛවේ තයෝ අංගේති. ගෞරවනීය මහ සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද මේ පින්නතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දක නිකාය කියන පොත්පෙළට අයිති ඉති උත්තක පාළි කියන ග්‍රන්ථයේහි අග්ගි සූත්‍රය. ගිනි තුනක් පිළිබඳව සඳහන් වන සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ඉතින් මේ ගිනිවල ස්වභාවයත්, ඒ ගිනි නිවනාකාරය ගැන භාගතුන් වහන්සේ දේශනා කරපු අනුශාසනයත් ඇහුම්කන් දීලා අපේ හිතේ තියෙන රාගාදී ගිනි නිවන මාවත තේරුම් ගන්නටයි අප මේ උත්සාහ කරන්නේ. ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් අප ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අප භාවනාවක් පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප වඩන්නට බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව නිරතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳව අපේ අවධානය යොමු කරලා ඒ සතිමත් බව තුළින්ම අපේ හිත සමාධිමත් කරගන්නට, හිත එකඟ කරගන්නට, කුසලය දියුණු කරගන්නට අප උත්සාහ කරමු. හොඳයි පින්නතුනි, ඔබ ඉන්න ඉරියව්වෙම ඔබට පහසු විදියට වාඩි වෙලා මේ සඳහා සෝදානම් වෙන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගෙන හොඳ පහසු ඉරියව්වකින් ඔබ ඉඳගන්න. ඔබේ ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව තබාගෙන දැස අඩවන් හෝ වසාගෙන අපි භාවනාවට සූදානම් වෙමු. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් හොඳට සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන අවධානය යොමු කරන්න. එහෙම අවධානය යොමු කරමින් හොඳට ඉහළට හුස්මක් අරගෙන ටික වේලාවක් තබාගෙන හෙමින් හුස්ම පිට කරන්න. නැවත වතාවක් හොඳට හුස්ම ඉහළට අරගෙන හුස්ම රඳවාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. හොඳයි පින්නතුනි, දැන් ඔබේ අවධානය නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමාන මොහොතෙහි ඔබේ හිත නාසය අග හෝ උඩුතල ආශ්‍රිතව තියාගන්න. එහෙම තියාගනිමින් හුස්ම ඇතුළු කරනකොට ඇතුළු වෙන බව සිහියෙන් ඉන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව පිළිබඳව අවධානයෙන් ඉන්න. අප මේ සිහිපත් කරන්නේ ස්වාභාවික හුස්ම ගැනීම හා පිට කිරීම ගැනයි. අපි බලෙන් හුස්ම ගන්නේ නැහැ. සාමාන්‍ය විදියට ස්වාභාවික විදියට ඔබේ සිදුවන හුස්ම ඇතුළු වීම පිටවීම ගැන අපි අවධානයෙන් සිටීම පමණයි සිදු කරන්නේ. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව හොඳට අවධානයෙන් ඉන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව ගැනත් අවධානයෙන් ඉන්න. සතෝව අස්ස සති, සතෝව පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. සතෝව අස්සාමි, සතෝව පස්සාමි. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. හුස්ම ගන්නකොට ගන්න බව ගැන මං හොඳට අවධානයෙන් ඉන්නේ. හුස්ම පිට කරනකොට පිට කරන බව හොඳ අවධානයෙන් ඉන්නේ. හුස්ම ඇතුළු වෙනවා, හුස්ම පිට වෙනවා. දීර්ඝව හුස්මක් ගන්න විට හුස්ම දීර්ඝව ගන්න බව මා ඉතාම සිහියෙන් ඉන්නවා. හුස්ම කෙටි වෙනකොට ඒ හුස්ම කෙටි බවත් මා හොඳින් අවබෝධයෙන් සිහියෙන් වාසය කරනවා. දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. නාසය ආශ්‍රිතව හොඳට සිහි පිහිටුවා ගනිමින් හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව ස්වාභාවික සිදුවන ක්‍රියාවලිය ගැන මා හොඳ අවධානයෙන් සතිමත්ව වාසය කරනවා. මගේ සිත වෙනත් අරමුණකට ගියත් මා ඉක්මනටම නැවත මේ භාවනා අරමුණට සති නිමිත්තට ආනාපාන සති අරමුණ වෙත මගේ සිහිය නැවත මාරගෙන එනවා. හුස්ම ඇතුළු වීම සහ පිටවීම පිළිබඳව සම්පූර්ණ ක්‍රියාවලිය ගැන මා අවධානයෙන්ම වාසය කරනවා. හුස්ම ඇතුළු වීමේ සිටන් පිටවීම දක්වා ඒ සියලු ක්‍රියාවලිය ගැන නාසය ආශ්‍රිතව හිත තියා ගනිමින්ම මා හොඳ අවධානයෙනුයි දැන් පසු වෙන්නේ. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමේති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමේති සික්ඛති. මගේ කය සම්පූර්ණයෙන්ම රඳා පවත්නේ මේ ආස්වාස ප්‍රස්වාස නැමැති ක්‍රියාවලිය පිළිබඳවයි. මේ ආස්වාස ප්‍රස්වාසයට ඒ නිසා කියනවා කයක් කියලා. අන්න ඒ ආස්වාස ප්‍රස්වාස නම් වූ කය ගැන සම්පූර්ණ අවධානයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම මා සිදු කරනවා. මේ ආස්වාස ප්‍රස්වාස කය ටිකෙන් ටික සංසිඳන ආකාරය මා දකිනවා. ඒ හුස්ම ගැනීම හා පිටකිරීම සම්බන්ධ වූ ක්‍රියාවලියෙහි සංසිඳීම දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං කාය සංඛාරම් අස්සසිස්සාමේති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරම් පස්සසිස්සාමේති සික්ඛති. ආස්වාස ප්‍රස්වාස නම් වූ මේ සමස්ත ක්‍රියාවලිය ක්‍රමයෙන් සංසිඳන ආකාරය සැහැල්ලු වෙන ආකාරයේ මා සිහියෙන් අත්විඳිනවා. වර්තමානයේ තුල හිත නිහඬව සතිමත්ව තබා ගනිමින් ස්වාභාවික සිදුවන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන සිහිය තබා සිටින විට මගේ සිතට දැනෙන සැහැල්ලුව, සංසිඳීම, සහනය මා මනවින් අත්විඳිනවා. අරමුණෙන් අරමුණට දුවමින් පැවති මේ හිත හුස්ම ගැනීම හා පිටකිරීම සම්බන්ධ මේ සිහිය තුළ වර්තමානයේ සිත පවත්වා ගන්නා විට කොයිතරම් මානසික සුවයක් මගේ ජීවිතයට ලැබෙනවාද කියන එක මා හොඳින් අත්විඳිනවා. සම්බුද්ධත්වයට පත්වන සියලු බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන් ප්‍රගුණ කරන භාවනාව ආනාපාන සති භාවනාව. රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් නිවන් මඟ විවර කරගත්තේ මේ ආනාපාන සති භාවනාව පුහුණු කිරීමෙන්. මමත් මගේ ජීවිතයේහි සතුට, සැනසුම, සහනය ආධ්‍යාත්මික දියුණුව සඳහා මේ සතිමත් භවෙන් යුතු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන සිහිය තබා ගැනීම මා දිනෙන් දින පුහුණු කරන්නට අදිස්ථාන කරගන්නවා. මට කොයිතරම් සහනයක් ලැබෙනවද මේ සතිමත්ව ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිදු කිරීම. නාසය ආශ්‍රිතව හිත හොඳට තියාගෙන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මම හොඳට සිහියෙන් ඉන්නවා. දිනෙන් දිනම ආනාපාන සති භාවනා වඩමින් මගේ ආධ්‍යාත්මික සතුට සහනය දිනු කරගන්නට මා උත්සාහ ගන්නවා. මගේ සිත එන්න එන්නම මේ ආනාපාන සතිය තුළ සිත සමාධිමත් වෙනවා මා දකිනවා. මට ඒ තුළින්ම ප්‍රීතියක් දැනෙනවා, සැපයක් දැනෙනවා. ඒ වගේම සංඥා වේදනා දෙක ගැන මට අවධානයක් අවබෝධයක් ලැබෙනවා. ඒ සංඥා වේදනා ක්‍රමයෙන් සංසිඳන ආකාරයත් මා දකිනවා. ආනාපාන සතිය ගැන සතිමත් වීමත් එක්කම මගේ සිත ක්‍රියාත්මක වන ආකාරය ගැන මට හොඳට පේනවා. බාහිර අරමුණකට සිත යනකොටත්, සිත තැම්පත්ව තියෙන විටත් සිත හොඳට මට පේනවා. සිත ගැන හොඳ අවධානයෙන් මා ආස්වාස ප්‍රස්වාස කරමින් සිටිනවා. මගේ සිත මං කැමති විදියට පවත්වා ගන්නකොට මට ලොකු සතුටක් දැනෙනවා. වෙනද විවිධ අරමුණු වල හිතමතේ දුවපු මගේ හිත දැන් මට හොඳට පේනවා. දැන් කොයි අරමුණේද තියෙන්නේ කියලා ඒ දැනුමත් සතිමත් බවත් එක්කම මට සතුටක් දැනෙනවා. දැන් ඒ සතුටක් මගේ හිතට දැනෙනවා. ඒ වගේම හිත ටිකෙන් ටික සංසිඳෙනවා. හිත ටිකෙන් ටික කෙලෙස් අරමුණු කරා සොයාගෙන ගිය ආකාරය අඩු වෙලා රාගාදී අකුසල වලින් සිත මිදෙන ආකාරයත් මා දකිනවා. මගේ හිත තැම්පත් වෙනකොට, සතිමත් වෙනකොට කොයිතරම්නම් මට සතුටක් ලැබෙනවද? මේ හිත සංවර කරනකොට කොයිතරම්නම් මානසික සහනයක්, නිවීමක්, මිදීමක් මගේ ජීවිතයට ලැබෙනවාද කියන එක ආනාපාන සතිය ඔස්සේ මාත් විඳිනවා. මේ සිත හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ කය හැම මොහොතේම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ආහාරයේ ප්‍රතිඵලයක් විදියට හටගන්නා වූ මේ ශරීරය ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ආකාරය මා නුවණින් දකිනවා. ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනා ස්පර්ශ නිරෝධ වීමෙන් නිරුද්ධ වන ආකාරයත් මා දකිනවා. නාම රූප නිසා හටගන්නා වූ සිත විඥාණය නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරයත් මා දකිනවා. ස්පර්ශය නිසා හටගන්නා වූ චේතනා නැත්තම් සංස්කාර ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරයත් මා දකිනවා. හැම දෙයක්ම අනිත්‍යයි. හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වන ආකාරය මා දකිනවා. හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් පෙරපස නොවේ එකට හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඒ පහම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ අනිත්‍ය මා දකිමින් ආස්වාස ප්‍රසආස කරනවා. මේ අනිත්‍ය දකින්න දකින්න මට තේරෙනවා බාහිර රූපය මේ වෙලාවෙන් නිරුද්ධ වෙලා තියෙන කියලා. එතකොට මට කිසිම දෙයක රාගයක් නැහැ. මගේ සිත විරාගී බවට පත් වෙනවා. නොඇලීමට පත් වෙනවා. මේ අවබෝධය සමගම හිත නිරෝධයට පත් වෙනවා. මේ අවබෝධය සමගම ටිකෙන් ටික කෙලෙසුන්ගෙන් හිත මිදෙන ආකාරය නිවෙන ආකාරය මා දකිනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමානයේහි මනායතනියත් ධර්මාලම්බනයත් ඔස්සේ ලබන මනෝවිඥානය නේද? ඒ මනෝවිඥානයත් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ආනාපාන සතිය ඔස්සේ මා ලබන සතිමත් බව අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම දක්වාම කරමින් මා නිරතුරුව දිනු කර ගන්නට උත්සාහ කරනවා. මගේ ජීවිතයේහි සපුරාම දුකෙන් නිදහස් වීම ආධ්‍යාත්මික සතුට මානසික පාරිශුද්ධත්වය රඳා පවතින්නේ මේ සමත විදර්ශනා භාවනා ක්‍රම දෙක ඔස්සේ කියන බව මා මනවින් තේරුම් ගන්නවා. නිතිපතාම මගේ ජීවිතයේහි කාලය මේ සමත විදර්ශනා සඳහා මා ටිකෙන් ටික වැඩි කරගනිමින් මගේ ආධ්‍යාත්මික සතුට මානසික සුවය දිනු කරගන්නට මා අඛණ්ඩව උත්සාහ ගන්නවා. ඒ සඳහා අදිෂ්ඨාන කරගන්නවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඉතිඋත්තක පාළි කියන ග්‍රන්ථයේ ගෙන අග්ගී සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් ගිනි තුනක් පිළිබඳව අපට දක්වනවා. උන්වහන්සේ දේශනා කරනවා තයෝ මේ භික්ඛවේ අග්ගි. මහණෙනි මා ඔබලාට මේ ගිනි තුනක් ගැන පැහැදිලි කරනවා. කතමේ තයෝ මොනවද ඒ තුන? රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි. රාගය කියන ගින්න, ද්වේෂය කියන ගින්න, මෝහය කියන ගින්න. අපේ ජීවිතයේ සතුට, සැනසීම, ලස්සන නැති කරන ප්‍රධාන අකුසල තුනක් ගැනයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කරන්නේ. රාගය, ද්වේෂය, මෝහය කියන මේ තුන. රාගය කියලා කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ඇසෙන් දකින රූපයකට, කනෙන් අහන ශබ්දයකට, නාසයෙන් ආග්‍රහණය කරන ගන්ධයකට, දිවෙන් ලබන රසයකට, ශරීරයෙන් ලබන පහසකට, සිතට එන අරමුණකට අපේ තියෙන ආසාව බැඳීම. අපේ අභ්‍යන්තර සිතිවිලිවලට අනුරූපව අපේ කිසියම් ප්‍රියමනාප අත්දැකීමක් ලැබුණට පස්සේ ඒ සඳහා තියෙන දැඩි ආසාව යලි යලිත් ඒ දේ ලං කරගන්නට, ඒ දේ තමන්ගේ කරගන්නට තියෙන බලවත් උනන්දුව, ඕනෑකම, උත්සාහයයි මේ රාගය නැත්තම් කාමය, ලෝභය කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ගින්නක් වශයෙන් සඳහන් කරන්නේ ඇයි? අපට යමක් ගැන දැඩි ආශාවක් තියෙනවා නම් ඒ ආශාව නිසා අපි බොහෝ සේ පීඩාවටපත් වෙනවා, බේසටපත් වෙනවා, පරිදාහයටපත් වෙනවා. ඒක යාලියලෙත් ලබා ගන්නට, තමන් කැමති විදිහට පාත්වා ගන්නට අපි අඛණ්ඩ උත්සාහයක් කරනවා. මේ නිසා රාගය, ලෝභය, දැඩි තෘෂ්ණාව සලකන්නේ ගින්නක් වශයෙන්. ඊළඟට ද්වේෂය. අපේ සිතිවිලි වලට අකමැති වූ දෙයක්, ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් ගැනීම තුලින් ඇතිවන සිතේ අසහනය තුලින් හටගන්නා වූ ගැටීම, අමනාපය ද්වේෂයට කියනවා. ද්වේෂය කියලා, දෝෂ කියලා. මෙන්න මේ ද්වේෂයත් ගින්නක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට මෝහය. යමක් පිළිබඳව තියෙන අනවබෝධය, මුලාව, අවිද්‍යාව, නොදැනීම කියන කාරණේ නිසායි අර රාග දේශ කියන ගිනි දෙකත් හටගත්තේ. ඒ නිසා ගිනි අතුරින් බුදුරජාණන් වහන්සේ වඩාත්ම ප්‍රබල ගින්න විදියට සලකන්නේ මෝහය නැමැති ගින්න. මලයන් අතුරින් නැත්තං හිත අපිරිසුදු කරන දේවල් අතුරින් වඩාත්ම ප්‍රබලම මලය ලෙස දක්වන්නෙත් මෙන්න මේ අවිද්‍යාව නැත්තම් මෝහය කියන කාරණේ. පින්නතින අපි කල්පනා කරලා බලන්න වටිනවා මේ කාරණා අපේ ජීවිතයට කොයිතරම් බලපෑමක් කරනවද කියලා. සාමාන්‍යයෙන් කෙලෙස් අඩු කෙනෙකුට හිතෙනවා මේක ඇතැම් විට ගින්නක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අපේ කෙලෙස් යටපත් වෙලා තියෙන නිසා අපට එහෙම හිතෙන්නේ. නමුත් ඒ කෙලෙස් ඉස්මතු වෙච්ච වෙලාවේදී අපි කොයිතරම් පීඩාවකට පත් වෙනවද කියලා අපට හිතා ගන්න පුළුවන්. අපි තාම කැමති ඥාතිවරයෙක්, අපි සමීපතම ආශ්‍රය කරන කෙනෙක් මිය ගියොතින් ඒ වෙලාවේදී අපේ හිතේ ඇතිවන දුක, වේදනාම පරිදාහය ඔබට හිතා ගන්න පුළුවන්. එදා පටාචාරාව, කිසාගෝතමී වැනි අය ඒ ළඟම ඥාතීන්ගේ වියෝයෙන් කොයිතරම් සංවේගයට පත් වුණාද? ඇතැමිට තමන්ගේ ශරීරයේ තියෙන ඇඳුමවත් සිහි කරන්න බැරි මට්ටමට එයයි දැඩි දාහයකට, ගින්නකට පත් වුණා. මේකයි පින්නතුනි මේ ආසාවෙන් ඇතිවන ගින්නෙහි ස්වභාවය. ඒ වගේමයි යමෙක් ගැන තියෙන අමනාපය. ඔබ ඉතාම ආදරය කරන, බොහෝ උදව් කරපු කෙනෙක් ඔබට හරි ඔබේ ළඟම ඥාතියෙකුට හරි බරපතල හානියක් කරවතින්, ඔබ අකමැති දෙයක් කරවතින් බලන්න ඔබේ සිත කොයිතරම් පීඩාවට, වෙහෙසට, ද්වේෂයට, ඇතැමිට පලිගැනීමට පත් වෙනවාද කියලා ඔබ බලන්න. ඒ වගේම මේ යථාර්ථය නොදිනීමත් ගින්නක් සේ බුදුහාමුදුරෝ දේශනා කළ අපේක ඉදිරියේදී පැහැදිලි කරනවා. රාගයේ ගින්නක්ද කියන එක ඇතැමිට අපට හිතෙන්නේ නැහැ පින්නතුනි සාමාන්‍ය විදිහට ඉන්නකොට. නමුත් අපි ඒ සඳහා හේතු අපට යෙදුනොතින් කොයිතරම්නම් අපි වෙහෙසකට, පීඩාවට පත් වෙනවාද කියලා අපට හිතා ගන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න. යම්කිසි ස්ථානයක විශාල කඩයක් තියෙනවා. shopping mall එකක් හරි supermarket එකක් හරි විශාල ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානේ ඉතාම වටිනා බඩු භාණ්ඩ වෙළඳාම් කරනවා. ඇතැම් විට ඔබ ඉතාම කැමති මිල අධික විදුලි භාණ්ඩ වෙන්න පුළුවන්. නැත්නම් රත්තරන් මුතුමැණික් ආදී වෙන්න පුළුවන්. නැත්නම් අලුතෙන්ම මුද්‍රණය කරපු ඒ රටට අදාළ මුදල් නෝට්ටු වෙන්න පුළුවන්. මෙන්න මේව පුරවල තියෙන මහා විශාල දැවැන්ත කඩයක් තියෙනවා. යම්කිසි අවස්ථාවක පින්නතුනි නිවේදනයක් නිකුත් කරවතින් මේ කඩේ තියෙන ඔක්කොම දොරවල් ටික ඇරලා ඕනෑම කෙනෙකුට කැමති දෙයක් අරගෙන යන්න පුළුවන් කියලා නිවේදනයක් නිකුත් කරවතින්. ඒ අවස්ථාවේදී ඔබට කුමන වගේ දෙයක් වේද? ඔබේ චර්යාවේ කොයිතරම් වෙනසක් වේද? මේ විශාල shopping mall එකක් ඇරලා නිවේදනයක් නිකුත් කරනවා. කිසිම නීතියක් නැහැ, කිසිම සීමාවක් නැහැ. ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් නොමිලේ කැමති විදිහට අරගෙන යන්න පුළුවන් කියලා. පින්නොත්නි බලන්න මේ වෙලාවේ ඔබේ සිතේ ඇතිවන ස්වභාවය. ඔබ කොයිතරම්නම් වෙහෙසටපත් වෙලා මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා මේ බඩු මුට්ටු අරගෙන යයිද? කොයි වගේ ස්වභාවයක් ඒ ස්ථානේ හටගනීද? පුද්ගලයන් අරන් යන බඩු වලින් කොයිතරම්නම් ගෙවල් පිරේවිද? ඒ වගේම පින්නතුනි තවත් උදාහරණයක් අපි ගමු. යම්කිසි ස්ථානයකට ලෝකේ ඉන්න ලස්සනම අය ගෙනල්ලා අපි කියමු අවුරුදු 18 ඉඳලා අවුරුදු 25 30 දක්වා ඉන්න තරුණ තරුණියන් ගෙනල්ලා ඉතාම ලස්සනට අඳලා ස්ථානයක තියලා කියනවා කැමති කෙනෙකුට මේ කැමති කෙනෙක් කැමති විදියට පරිහරණය කරන්න පුළුවන්. කැමති නම් තමන්ගේ ගෙදර එක්කන් යන්නත් පුළුවන්. ඕනම විදියකට මුළු ජීවිත කාලෙම පරිහරණය කරන්න පුළුවන් කියලා නිවේදනයක් නිකුත් කරවතින්. පින්නතුනි ඔබට ලෝකයේ මිනිසුන්ට මොන වගේ දෙයක් වේද? මෙවැනි සිද්ධියක් සිදුවෙච්ච වෙලාවකදී මිනිසුන්ගේ චර්යාවේ වෙනස ඔබ සිතා බලන්න. අන්න ඒ වගේ ක්‍රියා කරලා ගෙදර බඩුමුට්ටු පුද්ගලයන්ගෙන් පුරවගත්තට පස්සේ බලන්න පින්නතුනි අර ගෙදර ඊට කලින් දවසේ තිමිච්ච සහනය සතුට සමගිය ගෙදර තියේද? කොයිතරම් පරිවර්තනයක් ඒ ගෙදර නිවසේ සිදුවේද? ඒ ගෙදරින් ඕනෝන් කලින් තිබෙච්ච ගෞරවය, විශ්වාසය, හිතවත්කම මේ සිද්ධියෙන් පස්සේ කොයිතරම් වෙනස් වේද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. පින්නතුනි කෙලෙස් සහිත මනසකට මේ දේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. බඩු පින්නතුනි නොමිලේ නෙවෙයි. ඇතැම් විට වටිනා බඩු භාණ්ඩ තියෙන shopping mall වල ඇතැම් විට බඩු වල මිල 50කින් 60කින් 80කින් අඩු කළා. ඇතැමිට නිවේදන නිකුත් කරනවා අවුරුද්දේ සමහර දවස්වලට එවැනි අවස්ථා තියෙනවා. ඇතැමිට මුලින් මෙන 10 දෙනාට 25 දෙනාට විතරයි මේ ඩිස්කවුන්ට් එක දෙන්නේ කියලා සඳහන් කරවතින්. උදෑසන 7ට මේ shopping mall එක අරින්නේ. මෙතෙන් පින්නතුනේ පුද්ගලයන් කීයටද යන්නේ? හෙට උදේ 7ට කඩේ ආරිනව නම් ඇතැම් විට අද හවස 7 වෙනකොට ගිහිල්ලා එතන වාඩි වෙලා ඉන්නවා. පින්නතුනි බලන්න මේක පුද්ගලයෙකුගේ දෝෂයක් නෙවෙයි. මේක තමයි කෙලෙස්වල ස්වභාවය. ඒ නිසායි ධර්මයේ සඳහන් වන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. ලෝකයා නිතරම මේ සත්වයා මදී කියන හැඟීමෙන් ඉන්නේ. ඇතැම් විට හෙට දවසේ අපේ මරණය තිබුණත් ශරීරයට ලොකු ලෙඩක් හැදෙලා තිබුණත් අපේ ශරීර ශක්තිය තියෙනවා නම් අපි මේ ස්ථානට ගිහිල්ලා අපට කැමති උපරිමයෙන් අපි බඩු මුට්ටු ගන්නවා. පුද්ගලයන් තමට ළඟා කරගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අර රාගයේ නැමැති ගින්නෙන් ඇවිලෙච්ච අපි ඒ බඩු භාණ්ඩ ටික තමන්ගේ නිවසේහි ගොඩ ගහගත්තට පස්සේ කවුරු හරි කෙනෙක් ඒ ටික අරගෙන යන්න ආවොතින්, සොරකම් කරන්න ආවොතින්, ඒ දෙයට හානියක් කළොතින් අර රාගයම අනිත් පැත්තට කරකැවිලා කොයිතරම් ද්වේෂයක්, පළිගැනීමක්, ක්‍රෝධයක් සිතේ හටගනින්ද? අන්නේ ද්වේෂයෙන් එතනත්තා කොයිතරම් ගින්නට පිච්චීමටපත් වෙනවද? පින්නොතින් මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාගය කියන එක ගින්නක්, ද්වේෂය කියන එක ගින්නක් කියලා. ඒ වගේම මේ දෙකම ඇතිවන්නට හේතු වෙච්ච මුලාව මොහය කියන එකත් ඊටත් වඩා දැඩි ගින්නක් විදියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනි, ඔබට අපට මේ ගිනි එකපාර නිවන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තාම සුවදායි අනුපූර ප්‍රතිපදාවක් දේශනා කළා. ක්‍රමානුකූලව අපි මේක අඩු කරගන්නේ කොහොමද කියලා. මේ රාගයෙන්, ද්වේෂයෙන් අපේ හිත ඉහළට ගිය තරමට අපට තියෙන මානසික සාහනය සතුට නැති වෙනවා. අන්න ඒක ටිකෙන් ටික අඩු කරගන්නේ කොහොමද? ඒ අඩු කරන මාවත තමයි බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික අපට දේශනා කළේ. එහි ආරම්භක ගුණයක් විදිහට සලකනවා කෘතවේදීත්වය කියන එක, කළගුණ සැලකීම කියන එක. අපේ හිතේ කෘතවේදීත්වය කියන ලක්ෂණය තියෙනවා නම් අපට මේ කෙලෙස් යම්කිසි මට්ටමකට අඩු කරගන්න පුළුවන්. හිතට රාගයක්, ද්වේෂයක් ඇති වෙච්ච අවස්ථාවක වුණත් අපේ ළඟ කෘතවේදීත්වය කියන ලක්ෂණය තියෙනවා නම්, කළගුණ සැලකීම කියන ලක්ෂණය තියෙනවා නම් අපට කිසියම් පමණකින් මේ දැඩි ආශාවත්, දැඩි ලෝභයත්, නැත්නම් අමනාපයත්, ද්වේෂයත් අඩු කරගන්නට පුළුවන්. එහෙම ඉඳලා තවත් අපි ටිකක් ඉහළට ගියාට පස්සේ පරිත්‍යාගශීලීත්වය, දන් දීම. ටිකෙන් ටික අපේ දේවල් අනිත්‍ය වෙනුවෙන් කැප කරන්න අපි පුළුවන් වුණොත් අපිට මේ තියෙන කෙලස් ටිකක් තවදුරටත් අඩු කරගන්න පුළුවන්. අපි දන්නවා කුඩා කාලේ අපේ වැඩිහිටි දෙමව්පියන් දරුවන්ට දෙනව කුඩා කාලේ සෙල්ලම් බඩු. විශේෂයෙන් ගැහෙන දරුවන්ට බෝනික්කන් දෙනවා. මේ බෝනික්කෙත් දීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බෝනික්කා වෙනුවෙන් දරුවා කැපවීමක් කරනවා. ඒ බෝනික්කා ළඟදී දරුවා ඉවසීම පුරුදු කරගන්නවා. ඇතැම් විට තවත් දෙමව්පියන් දරුවා ටිකක් ලොකු වෙනකොට ඒ දරුවට කුඩා සුරතල් සතෙක් හදන දෙනවා. ඇතැමිට පූස් පැටියෙක් වෙන්න පුළුවන්, බලු පැටියෙක් වෙන්න පුළුවන්, කුරුල්ලෙක් වෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකාවේ නම් සමහර ඇත්තන් හරක් පැටව, වසු පැටව කුඩා දරුවන්ට හදන දෙනවා පොඩි කාලේ. ඇයි එහෙම දෙන්නේ? ඒ සතෙක් තමන් හදනකොට සතා ගැන තමන් සැලකිලිමත් වෙනවා. වෙනද තමන් විතරක් කෑම කන්න බලාගෙන හිටිය කෙනා ටිකෙන් ටික සතාට කෑම ටික දීලා තමන් කෑම අනුභව කරනවා. සමහර විට තමන් කෑම නොකා හරි අර සතා වෙනුවෙන් කෑම ටික වෙන් කරන්න තරම් මනස සකස් වෙන කුඩා කාලෙදිම. බලන්න පින්නතුනි, මේ සතුන්ට කරුණාව දැක්වීමෙන් ටිකෙන් ටික අපේ තියෙන මේ දැඩි ලෝභය සහ අමනාපය අඩු වෙන හැටි. ඒ සතා අකීකරුකමක් කළත්, නැත්තම් අපිරිසිදු කළත්, ඒව ඉවසන ස්වභාවයක් ඇති වෙනවා ටිකෙන් ටික ඉවසීම පුරුදු වෙන ආකාරය. මෙහෙම ගිහිල්ලා පින්නතුනි අපි දානය පුරුදු කරනවා. අපි සන්තකව දෙයක්, වැඩිපුර තියෙන දෙයක් අනිත් අයට අපි දන් දෙනවා. එහෙම ගිහිල්ලා ටිකෙන් ටික අපි යම්කිසි විදියක අපේ දෙයක් පරිහරණය කරන දේකුත් අනිත් කෙනාට දෙන්න උත්සාහ කරනවා. ආත්ම සුඛ පරිත්‍යාගය කියලා එකට කියනවා. අපි ඇතැම්මිට එක වේලක් කෑම අඩුවෙන් අරගෙන වෙනත් කෙනෙකුට ඒ කෑම වෙල දෙන්න පුළුවන්. අපේ තියෙන ඇඳුම් වලින් හොඳ ඇඳුමක් වෙනත් කෙනෙකුට දීලා අපි අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදියට තමන්ගේ සැපය අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග කරනකොට ටිකෙන් ටික අර දැඩි ආශාව සහ අමනාපය කියන දේ අඩු වෙනවා. පරිත්‍යාගශීලීත්වය. මෙන්න මෙහෙම ගෙහෙල්ලා බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ රාගය දුරු කර ගැනීම සඳහා කරන්න පුළුවන් කාරණේ මොකද්ද කියලා. උන්වහන්සේෙහිදී ආරම්භයේදීම දේශනා කරනවා මේ රාග ගින්නෙන් ඇවිලුණු තැනැත්තා, කාමෙන් මුලාවට පත්වුණු තැනැත්තා, ඒ වගේම ద్వේෂයෙන් රත් වුණු තැනැත්තා, මෝහයෙන් මුලා වූ තැනැත්තා මෙන්න මේ ගිනි තුන ගැන දන්නේ නැහැ කියලා. විශේෂයෙන් සක්කාය දිට්ඨිය ගැන නොදන්නා වූ ජනයා මේ රාග, ද්වේෂ, මෝහ කියන මේ තුන දන්නේ නැහැ. අන්න එවැනි ලෝකයකට සද්ධර්මය ලැබෙනකොට අන්න ඒ තැනැත්තා ටිකෙන් ටික මේ දේවල් හඳුනා ගන්නවා. රාගයෙන් රත් වෙලා ඉන්නකොට, ద్వේෂයෙන් රත් වෙලා ඉන්නකොට, මෝහයෙන් මුලාවට පත් වෙලා ඉන්නකොට, ධර්ම ගැන අවබෝධයක් නොතිබෙන, විශේෂයෙන් සක්කාය දිට්ඨිය ගැන අවබෝධයක් නැති සත්වයන් මේ ගිනි තුන ළඟදී දැවීමට පත් වෙනවා. අන්නේ දැවීමට පත් වෙන සත්වයන් මොකක්ද සිද්ධ කරන්නේ? ඔහු අර රාගයෙන් මුලා වෙලා, ద్వේෂයෙන් ඔහු රත් වෙලා, මෝහයෙන් මුලාවටපත් වෙලා මෙන්න මේ රාග ද්වේෂ මෝහ කියන අකුසල තුනෙහි ආදීනවස්සේ ඒ තැනැත්තා සසර ගත ජීවිතයේදී දුගතියට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ තමයි සතර අපාය. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන මෙන්න මේ සතර අපායට වැටෙන්නේ, මේ සතර අපාය පුරවන්නේ මේ රාග ద్వේස මෝහ කියන මේ ගිනි තුන ගැන නොදන්නා සත්‍යයන් කියලා සඳහන් කරනවා. අන්න එවැනි ලෝකෙට ඒච රත්ත්‍යින් දිවං සුත්තං සම්මා සම්බුද්ධ ශාවකා. යම්කිසි ශ්‍රාවකෙක් මේ සම්බුද්ධ ශාසනයෙහි දිවහරය දැක්කේ අකණ්ඩව යෙදෙනවා නම් අන්න ඒ තැනැත්තා මොකද කරන්නේ? රාගයේ දුරු කිරීම සඳහා අසුභය වඩනවා. අසුභ සංඥා වඩනවා. රාගය කියන්නේ මොකද්ද? ඇසින් රූපයක් දකින්න තියෙන දැඩි ආසාව, කනින් ශබ්දයක් අහන්න තියෙන දැඩි ආසාව, නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරන්න, දිවෙන් රසයක් විඳින්න, ශරීරයට පහසක් ලබන්න තියෙන දැඩි ආසාවට කියනවා මේව පංචකාමයන්. මේ පංචකාමයන් තියෙන ආසාවයි රාගය කියලා කියන්නේ. අන්නේ රාගයේ අඩු වෙන නම් අපි අර මුලදී කෘතඥතාවයෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ ඊළඟට දානෙන් උපවත් කළා. ඒ වගේම පංචශීලය තුලින් වඩාත්ම ශක්තිමත් කරගෙන ඊළඟට අපි ටිකෙන් ටික මේ බාහිර රූපේ යථාර්ථය දකිනවා. අපේ මේ හැටපේන රූපයේ ස්වභාවය මොකද්ද? විශේෂයෙන් රාගය ඇති වෙන්නේ පුද්ගලයන් උදෙසා. ශරීරයන් පිළිබඳව වෙනත් අයගේ ශරීරයක් ගැන නැත්නම් තමන්ගේ ශරීරය ගැන තමයි මේ රාගය කියන එක ඇති වෙන්නේ. අන්නේ රාගයේ දුරු කිරීම සඳහා ප්‍රධාන කමඨහනස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටික්කුල මනසිකාරය, අසුභ සංඥාව. මේ ශරීරයේ ස්වභාවය තේරුම් ගන්න. මේ ශරීරයේ කෙස්ලොම් නියදත් ආදී මේ කුණප කොටස් 32ක එකතුවකින් මේක තියෙන්නේ. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වලින් මේක සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ශරීරයේ මිය ගියාට පස්සේ ක්‍රමෙන් ඉදිමිලා, නිල් වෙලා, සැරව වැగిලලා, පණුව දාලා, ඇටසැකිල්ලක් බවට පත් වීම දක්වාම මේ ශරීරය වෙනස් වෙන දෙයක්. මේ ශරීරයේ පින්නතුනි බාහිර සමකින් වහලා තිබ්බට අපේ මේ පිට සමසිවි අයින් කරවතින් කොච්චර ලස්සන කෙනෙක් වුණත් එක මොහොතින් කොයිතරම්නම් අවලස්සන වෙනවාද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි තාම ලස්සන කරන කෙනෙක් නැත්තම් තමන්ගේ ශරීරය එක සුළු කාරණයකින් ඇතැම් විට මුහුණ විකෘති වුණොතින්, ඇතැම් විට මුහුණ පිච්චුණොතින් කොයිතරම්නම් මේ ශරීරය අප්‍රසන්න දෙයක් වෙනවද? කොයිතරම්නම් පිළිකුල් දෙයක් වෙනවද? ඒ වගේම මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දේවල් එළියට ආවහම කොයිතරම්නම් පිළිකුල් බවක් ඇති වෙනවද? ශරීරයේ පිරිසිදුවට තිබ්බත් බලන්න පින්නතුනි, අපි නාලේන අවස්ථාවකදී වුණත් අපේ ශරීරයට අපි ඇඳුමක් දාගත්තොත් ඒ ඇඳුම ශරීරයේ ඇඳගෙන ටික වේලාවක් ගියාට පස්සේ ඇඳුම ගලවලා අපිට පුළුවන් ද ඒ ඇඳුමයි අල්මාරිය දාන්න? අපි කොයිතරම් තමන්ගේ ශරීරයට ආසා කළත් තමන්ගේ ශරීරයේ කොච්චර පිරිසිදු වුණත් අපි ඇඳපු ඇඳුමක් ආයේ මොහොතකින් ගැලෙව්වත් අපි ආයේ නැවත ඒක නවලා අල්මාරිය දාන්නේ. ආයි දාන නම් ඒක හොදලා නවල තමයි ආයි දාන්නේ. අපේ ශරීරයේ කොච්චර පිරිසිදු තිබුණත් අපේ අතින් කෑමක් ඇල්ලුවොතින් බත් පිඟාන බෙදලා ඒක උඩින් අත තිබ්බට පස්සේ ඒ කෑම පිඟාන ටික වේලාවක් බාහිරින් තිබ්බොත් ඇතැම් විට ඒ අත තියපු කෙනාටවත් ඒක නැවත පස්සේ කෑමට ගන්න තරම් හිතෙන්නේ නැහැ. බලන්න පින්නතුනේ, ඊටාම සුළු මොහොතකින් මේ ශරීරයට ඇතුළු වීම එක වෙනස් වෙන හැටි. ඊටාම ප්‍රණීත ආහාර ටිකක් අපේ මුඛයට දැම්මට පස්සේ ආයි සුළු මොහොතකින් එළියට ගත්තොතින් කොයිතරම්නම් අපිරිසුදුයක් වෙනවද? මුඛයේදී මෙහෙමනම් පින්නතුනේ, ඒක අපි ශරීරයෙන් ජීර්ණේ වෙලා පිට වෙනකොට කොයිතරම්නම් ඒක අපවිත්‍ර දෙයක් බවට පත් වෙලාද? මෙන්න මේ ස්වභාවය නුවණින් තේරුම් ගන්න මොකද වෙන්නේ? එතනටට පුළුවන්කම තියෙනවා මේ ශරීරයට තියෙන ආශාව රාගය ටිකෙන් ටික අඩු කරගන්න. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ රාගයෙන් රත් වෙච්ච ලෝකයට ටිකෙන් ටික මේ කෙලෙස් අඩු කරන මාවතයි මේ දේශනා කරන්නේ. ඇයි එහෙම දේශනා කරන්නේ? අපේම මානසික සහනය, සතුට, ආධ්‍යාත්මික සුවය සඳහා. ගිහියන් හැටියට පින්නතුනි ඔබට පංචශීල ආරක්ෂා කරමින් කාමභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබට දාන ආදී පින් දහම් කරනකොට මේ රාගයෙන් රත් වෙච්ච ගතිය ටිකෙන් ටික ඔබට අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීමේ ප්‍රතිඵල ලෙස අපට මේ කෙලෙස් හුඟක් දුරට අඩු කරගන්න පුළුවන්. අන්නේ පංචශීලයේ තුල ඉඳගෙන ඔබට සමාජ සම්මත විදියට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ අතර ජීවිතයේ වඩාත්ම මානසික සාහනය සඳහා ඔබට දාන ආදී පින් දහම් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ හිත පිරිසිදුව තියා ගන්නකොට මංගල සූත්‍රයේ සඳහන් වන මංගල කරුණ ඔබේ ජීවිතය තුල සිද්ධ වෙනවා. දානංච, ධම්මචර්යාච, සමනානංච දස්සනම්, මාතාපිතෝ පဋාණං, පුත්තදාරස සංඝෝ, කාලේන ධම්ම සාකච්ඡා, කතඤ්ඤුතා, ඥාතකානංච සංඝෝ. මෙන්න මේ දේවල් පින්නතුනි ජීවිතයේ ටිකින් ටික පුරුදු කරන්න. මේවා තමයි මංගල කාරණා කියලා කියන්නේ. ජීවිතේ ලස්සන වෙන දේවල්, අලංකාර වෙන දේවල්. මේ දේවල් ටිකෙන් ටික කරනකොට අර දැඩි රාගයෙන් සහ ద్వේෂයෙන් තමන්ගේ හිතට එන පීඩාව ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. පංචශීලයේ පදනම් කරගත්තු යුතුකම් මනවින් සිදු කරන නිවසේහි ඒ වගේම දැහැමිව කටයුතු සිදු කරන කෙනෙක් විදියට ඔබට මේ කෙලෙස් ටිකෙන් ටික අඩු කරගෙන වඩාත් මේ යටපත් කර ගැනීම සඳහා මාවතක් විදියට බුදුරජාණන් වහන්සේ මේ අසුභ සංඥාව වැඩිම දේශනා කළා. ඒක හුදෙක් ස්වාමින් වහන්සේට විතරක් නෙවෙයි. ගිහි පැවිදි අපි හැම දිනාටම වඩන්න පුළුවන් භාවනාවක්සේ අපේ හිතන රාගයෙන් එන දැඩි පීඩාව අඩු කිරීම සඳහා උපක්‍රමයක්සේ කේසා, ලෝමා, නඛා, දන්තා මේ ආදී වශයෙන් ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත් සමාදී මේ කොටස් වර්ණ වශයෙන්, පීටි ස්ථාන වශයෙන්, දිසා වශයෙන්, ගන්ධ වශයෙන් මෙනෙහි කරලා මේ සඳහා තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතක එකතුවක් මේක. මේ හතරේ ක්‍රියාකාරීත්වයේ තමයි ශරීරයක් විදිහට අපට පේන්නේ. අනිත් විදියට වෙනත් විදියකින් කියනවා නම් මේ ශරීරය කෙස්ලොම් ආදී මේ කොටස් 32ක් එකට එකතු කළා, එකට සම්බන්ධ කරපු අවස්ථාවේ තමයි මේ ජීවිතය කියලා කියන්නේ. මේ එකිනෙක අපේ මනසින් සිතින් වෙන් කළ බැලුවොතින් පෙන්වතුනේ මේ මස් ගොඩක්, ලේ ගොඩක්, කෙස් ගොඩක්, නියපොතු ගොඩක් මේ තියෙන්නේ, ඇටකටු ගොඩක් මේ තියෙන්නේ. අන්නේ දේ ඕනම මොහොතක පෙන්වතුනි කැඩෙල බිඳල යන්න පුළුවන්. ඒ වගේම අපි මේ පරිහරණය කරන ශරීරයේ අපි හැමදාම පරිහරණය කරන දෙයක් නෙවෙයි. මේක ක්‍රමෙන් වයසට යන දෙයක්. මේ ලස්සනට තියෙන රූපය ටිකෙන් ටික පින්නතුනි දිරාපත් වෙනවා, ලෙඩ වෙනවා. මේක තමන්ටම අප්‍රිය වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයෙන් සිත වෙන් වුණාට පස්සේ චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින් ගරන් කියපු විදියට මේ කයින් සිත වෙන් වෙච්ච මොහොතේ හරියට දිරාගිය දර කැබැල්ලක් වගේ මේක නොවටිනා දෙයක් බවට, අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ බලන්න පිනතුනි ක්‍රමයෙන් මේ ශරීරයට අත්ව නිරනම. වර්තමානයේ අපට මෙහි යථා තත්ත්වය දැනගන්න, දැක ගන්න පුළුවන් කමක් නැහැ එම්බාම් කිරීම ආදී කාරණා නිසා. නමුත් පිනතුනි ස්වාභාවික සොහන් භූමියකට මේ ශරීරය දැම්මොතින් සිදුවන දේ ගැන අපට හිතා ගන්න පුළුවන්. පිනතුනි ඔබත් මාත් අප හැම දෙනාම පරිහරණය කරන්නේ මේ වගේ යථාර්ථයක් තියෙන ශරීරයක්. එහෙනම් මෙවැනි ශරීරයක් පරිහරණය කරන කාලයේදී අපි කුමක්ද කළ යුත්තේ? ගිහියන් හැටියට ඔබට පංචශීල ආරක්ෂා කරමින් ගෘහස්ථ ජීවිතයක් ගත කරන්න පුළුවන්. දරුවන්ගේ යුතුකම් කරන්න පුළුවන්. සතුටෙන් වාසය කරන්න පුළුවන්. නමුත් ඒ අතර ඒ සතුට දිනෙන් දින වැඩි කරගන්න මාවත ඔබ තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙක්ගේ සතුට තියෙන්නේ බොහොම ටික කලයි. ළඟම ඥාතීන් ඉන්නකොට, ශරීරයේ ලස්සනට තියෙනකොට, රැකියාව කරනකොට, ගෙදර හුඟක් අය පිරෙලා බඩමුට්ටු ආදිය තියෙන කාලෙදි විතරයි සතුට තියෙන්නේ. ඒව ටිකෙන් ටික වෙන් වෙන කාලෙදි දුකටපත් වෙනවා. අවසාන කාලයේදී තමා තනි වෙන්න වෙන්න දුකට සන්තාපයටපත් වෙලා අවසානයේ අතෘප්තිකර ජීවිතයක් ගත කළ තමයි සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ. අන්නේ වෙනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය පෙන්වලා දෙන්නේ දිනෙන් දින සතුට දිනු කරගන්න මාර්ගය. අන්නේ මාර්ගයේදී පින්නොතිනි කොහොමද අපි මේ මාර්ගයේ දිනු කරගන්නේ කියන කාරණේදී අප මුලින් සඳහන් කළේ කෘතඥතාවෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ දානෙන් විසිතුරු කළා. පංචශීලයේ ආරක්ෂා කරමින් තවත් මේ ජීවිතේ ලස්සන කරගෙන සිත පිරිසිදුව තබා ගනිමින් හැකිතාක් දුරට ජීවිතයට යහපත ආශිර්වාදයේ සිදුවන මංගල කරුණු ජීවිතය තුනින් සිදු කරගන්න. ඒ මංගල කාරණාවලින් ලස්සන වන ජීවිතය තිනින් නොනවති මේ රාගය සහ ද්වේෂය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වුවා. එක අතකින් අසුභ සංඥා වැඩීමෙන් රාගය දුරු කරගන්නටත්, අනිත් අතින් මෛත්‍රිය වඩමින් ව්‍යාපාදය දුරු කරගන්නටත් මාර්ගය පෙන්වුවා. බොහෝ විට අනිත්‍යය ගැන අපට අමනාපය ඇති වෙන්නේ එකපාරම අපේ තියෙන දැඩි ආශාව නිසාමයි. අපට පුළුවන්කම තියෙනවා නම් විශේෂයෙන් මෛත්‍රී භානාව වඩලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත්සිත හැකිතාක් පුරුදු පුහුණු කරන්න ලැබුණොතින් අපි පින්නතුනේ අපි සසර ජීවිතය ගැන තේරුම් ගන්නවා. මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අතීත ආත්ම භවවල අපේම දෙමව්පියන් ඥාතීන් දරුවන් වශයෙන් හිටිය අය. ඒ වගේම මේ ජීවිතයේ බොහෝ දෙනෙක් අපට උදව් කරනවා. අන්නෙවෙනි අයගේ අඩුපාඩුකම් දැකලා අපි හිතට කෙලසක් ඇති නොවන විදියට, හිතේ ද්වේෂය ඇති නොවන විදියට හැකිතාක් අපි මෛත්‍රිය පුහුණු කරනවා. අපේ හිතේ අනිත්‍ය ගැන අමනාපයක් තියෙනවා නම් පින්නතුනි ඒකේ පාඩුව අපටමයි. අනිත්‍යයට නෙවෙයි ඒක. ද්වේෂයෙන් ඉන්න කෙනාට ලොකුම දඬුවම ලැබෙන තමන්ගෙමයි. බාහිර කෙනෙක් නෙවෙයි දඬුවම දෙන්නේ. මොකද දඬුවම තමන්ගේ සතුට ඒ ද්වේෂය විසින් පැහැර ගන්නවා. ඒ නිසා හිතන්නේ ඔබ ද්වේෂයෙන් ඉන්නකොට ඔබට අනිත්‍යය දඬුවම් කරයි කියලා. දඬුවම් කරන්නේ ඔබේම සිත ඔබටම දඬුවම් කරනවා. ඔබේ හිතේ තියෙන ලස්සන පැහැර ගන්නවා. ඔබට සතුටින් ඉන්න දෙන්නේ නැහැ. කුමන හෝ කාරණයක් කිය කිය ඒ හිතේ තියෙන ලස්සන පැහැර අර ගන්නවා. හිතේ මෛත්‍රිය බිඳහෙලනවා. අන්නේ නිසා අපි තේරුම් ගන්නට ඕන අපි ද්වේෂෙන් හිටියොතින් අප විසින් අපටම දඬුවම් කර ගැනීමක් කියන එක තේරුම් ගන්න. අන්නේ නිසා භාගතුන් වහන්සේ දේශනා කළේ යම්කිසි ශාන්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම්, මානසික සුවයක් ආධ්‍යාත්මික පරිශුද්ධියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම්, අන්නේ වෙන කෙනා විසින් ආරම්භයේදීම පිළිපැදිය යුතු අනුගමනය කළ යුතු වැඩි යුතු ගුණාංගයක් සේ දක්වන්නේ මෛත්‍රිය වඩන්න කියලා. අන්නේ තුලින් පින්නතුනි ඒක දවසක් දෙකක් විනාඩි කිහිපයක් කළ නවතිනව නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කළේ යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, පරිත්‍ථිතාය, සුසමාරද්ධාය ආදී වශයෙන් ඒක යානයක් වශයෙන් නොකඩවා අකණ්ඩව දීර්ඝ කාලයක් කිරීමෙන් තමයි ඒ නිසි ආනිසංස අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ප්‍රතිඵල ලෙස එකාතකින් තමන් සමීපත වාසය කරන යගේ ලොකු පරිවර්තනයක් වෙනවා. තමන්ගේ මේ මෛත්‍රියේ තේජසින් අනිත් අතින් තමන්ට බාහිරින් ප්‍රතිචාරයක් නොලැබුණත් තමන්ගේ අභ්‍යන්තරයේ අනිත් කෙනා කෙරෙහි තියෙන අමනාපය දුරු වෙලා තමන්ගේ මානසික සහනය දිනු වෙනවා. මෙය ලෞකික වශයෙන් ආධ්‍යාත්මික ශක්තිය ඉහළට දිනු කරගත හැකි, අකුසල කර්ම ශක්තියෙන් යටපත් කරගත හැකි, තමන්ගේ වටා පිටාව වඩාත්ම සෞභාග්‍යමත් කරගත හැකි ඉහළම කුසලයක්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නුවණින් දැකලා අපට දේශනා කළේ මේ මෛත්‍රී භාන වඩන කියලා. එතකොට පින්නතුනි අප මේ සඳහන් කළේ කෘතඥතාවයෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ දානෙන් උපවත් වෙලා සීලෙන් තවත් ලස්සන වෙලා සමාධි භාවනාවකින් අසුභ භාවනාව, ඒ වගේම මරණානුස්සතිය, මෛත්‍රී භාවනාදී මේ වගේ භාවනාවකින් තවත් අපි ශක්තිමත් කරගන්නවා අපේ ආධ්‍යාත්මික ගමන් මඟ. බලන්න පින්නතුනි මෙහිදී අර කෘතඥතාවය, දන් දීම, සිල්වන්ත භාවය කියන මෙන්න මේ කරුණ වලින් අපේ හිතේ තියෙන රාගය, ద్వේෂය සහ මෝහය කියන මේ අකුසල මූල තුන අපිට තදංග වශයෙන් අඩු කරගන්න පුළුවන්. එහි ඕලාරික ගති අඩු කරගන්න පුළුවන්. ඒ අතර පින්නතුනි තවත් අපි ඉදිරියට ගිහිල්ලා අපිට පුළුවන් ධ්‍යාන වශයෙන් හිතේක කුසල අරමුණක දිගු වේලාවක් රඳවා ගැනීමේ ප්‍රතිඵල ලෙස විස්කම්බන වශයෙන් අපට බොහෝ කලකට දුරු කරගන්නටත් පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ කෙලෙස් දහම් යටපත් වෙනකොට පින්නතුනි අපට අපේ ජීවිතයේ ගමන් මඟ හුඟක් වෙනස් වෙනවා. අපි අද සතුටටපත් වෙන්නේ බාහිර බඩමුට්ටු වලින් පුද්ගලයන්ගෙන්. මෙන්න මේ නිසා පින්නතුනි අපට ලොකු වෙහෙසක් මේක, ලොකු පරිදහයක්, ලොකු ගින්නක් වගේ මේක. ඇයියේ බාහිර කෙනෙක්ගේ පිහිට උපකාරය ප්‍රශංසාව අපි ගැන බලා ගැනීම නිතර අවශ්‍ය වෙනවා. නිතර අපි බාහිර දෙයක් මත යැපිලින්නේ. විශේෂයෙන් බාහිර පුද්ගලයන් සහ ද්‍රව්‍ය මත අපි යැපිලින්නේ. මෙන්න මේක පින්නතුනි හිතට අසහන ඇති වෙන දෙයක්. මෙන්න මේ අසහනෙන් මිදෙන්න නම් එක පැත්තකින් තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ හොඳ දේවල් කරලා අන්නේ කළා වූ යහපත් පුණ්‍ය කර්ම ගැන වැඩිපුර හිතන්න පුළුවන් විදිහට ජීවිතය සකසා ගන්න. අනිත් පැත්තෙන් තමන් මේ එක කුසල අරමුණක මෛත්‍රී භාවනා ආදී සමත අරමුණක් වැඩි වේලාවක් පුහුණු කිරීමේ ප්‍රතිඵල ලෙස තමන් තමන්ටම පිළිසරණක් සකසා ගන්නට ඕන. සමාධි අරමුණක හිත වැඩි වේලාවක් හඳවගන්නට අපි දක්ෂ වුණොත් අපි බාහිර පුද්ගලයන් මත යැපිලා සතුට ලබන ගතිය ටිකෙන් ටික අඩු වෙලා අපි අපටම පිළිසරණක් සකසා ගන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ පිනොතුනේ අපි යුතුයකම් ආදී නොකර ඉනව කියලා. දරුවන් වශයෙන්, දෙමව්පියන් වශයෙන්, සේවය කරන හැටියට, රැකිරක්ෂා කරන හැටියට, සමාජ සම්මත ජීවිත ගත කරන හැටියට අපි අපේ යුතුයකම් මැනවින් ඉටු කරන ගමන් අපි දන්නව ඒ බාහිර කිසිම දෙයකින් නෙවෙයි අවසාන සතුට තියෙන්නේ. තමන්ගේම මනස පැත්තිනු මේ සතුට තියෙන්නේ කියලා තමන් දැන් මනස පැත්තට ටිකෙන් ටික හැරිලා කාලය ගත කරනවා. තමන්ගේ සතුට තමන් විසින්ම රැස් කරගන්නට තමන් උත්සාහ කරනවා. එක පැත්තකින් තමා කායික වාචික සංවරයෙන් සිල්වන්ත වෙනවා. අනිත් පැත්තෙන් ටිකෙන් ටික තමන් හිත සමාධිමත් කරගන්නවා. මෙහි ප්‍රතිඵල ලෙස විස්කම්බන වශයෙන් කෙලෙස් කාමච්ඡන්ද ආදී නීවරණ අපට යටපත් කරගන්න පුළුවන්. අන්නේ මානසික සුවේ නිසාම පින්නතුනි අපේ ජීවිතයේ සතුට එන්නෙම වැඩි වෙනවා. අන්නේ සතුට වැඩි වීම තුළින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රාගාදී ගිනි සැබෑ ලෙසම දුරු කරගන්නට නම් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහීණ කරන්න නම් අනුසය වශයෙන්ම දුරු කරන්න නම් සංයෝජන වශයෙන්ම ප්‍රහීණ කරන්නට නම් ආර්ය ධම්මේ කෝවිදෝ ආර්ය ධර්මයේ දක්ෂ වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේ රාගාදී ගිනි ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා ආර්ය ධම්මේ අකෝවිදෝ කියලා. ආර්ය ධර්මයේ අකෝවිද අදක්ෂ නිසායි, මේ හේතුඵල ධම ගැන නොදිනීම නිසායි, නැත්නම් සක්කාය පිළිබඳව නොදිනීම නිසා, නැත්නම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය නැති නිසායි, විශේෂයෙන් දුක්ඛ සත්‍ය ගැන අවබෝධය නැති නිසායි මේ සත්‍යයට රාගාදී ගිනි ඇති වෙන්නේ කියලා දේශනා කළා. ඒ නිසා මෙතෙන් පටන් අපි සැබෑ ලෙසම දැනගන්නට ඕන ඇයි අපට මේ වගේ රාගාදී කෙලෙස් සිටි ඇති වෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි අපි ආර්ය ධර්මයේ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ මෙන්න මෙතෙන්දි. අපේ ඇහැට රූපයක් පේනකොට ඇහි රූපය ගැන අපට ආසාවක් ඇති වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුන් ලෝකේ පිය රූපං සාද රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති. රාගයක් ඇති වෙනවා නම්, ආසාවක් ඇති වෙනවා නම්, ඒ විතරක් නෙවෙයි ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේත් මෙන්න මේ ප්‍රියමනාප රූපය ගැන තියෙන හැඟීම නිසා. ඇසට ගැටිච්ච රූපය ගැන තියෙන හැඟීම නිසා, ආසාව නිසායි මේ රාගය කැමැත්ත කෙලෙස් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. එහැ වගේම රූපය ගැන අනවබෝධය නිසා, රූපය ගැන ප්‍රිය සහගත හැඟීමෙන් බැලීම නිසා මේ කෙලෙස් ඇති වෙනවා. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. එතකොට මෙන්න මේ සඳහන් කළේ දුක්ඛ සමුදය සත්‍ය කෙලෙස් ඇතිවන ආකාරය. ඊළඟට සඳහන් කරනවා කෙලෙස් නිවෙනවා නම් නිවෙන්න තියෙන කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති. එහෙනම් කෙලෙස් ප්‍රහීණ වෙන්න තියෙනවා නම් ප්‍රහීණ වෙන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රියමනාප වූ ඇස රූපය චක්කු විඥානය ආදී මෙන්න මේ කරුණු ගැන තියෙන ආසාව දුරු කිරීමෙන්මයි ඒක දුරු වෙන්නේ කියලා සඳහන් කළා. එහෙනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්ඛවේ ආදිත්තං රූපං ආදිත්තං චක්කු විඥානං ආදිත්තං. ඇස ගිනිගෙන තියෙන්නේ, රූපය ගිනිගෙන තියෙන්නේ, චක්කු විඥානය ගිනිගෙන තියෙන්නේ කියලා. මොකද්ද මේ ගිනිගෙන තියෙනවා කියලා කියන්නේ? අපේ අර මුලින්ම හටගත්තු ස්කන්ධ පංචකයේ තියෙන සාදී ආයතන ගැන අනුබෝධින් හිටියොත් අපි ඒක අවිද්‍යාවෙන් අරගෙන අවිද්‍යාවෙන් ගත්තු ඇස රූපේ චක්කු විඥානෙ ගිනගෙන තියෙන අපට දුක් දෙනවා. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයේ කියන්නේ පින්නතුනි ස්කන්ධ පංචකයක එකතුවක්. අපි ඇහැට රූපයක් දකිනකොට ඒ මුලින්ම ඇතිවන අත්දැකීම ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සය වේදනා රූප සංඥා රූප සංචේතනා කියන මෙන්න මේ මුල් ස්කන්ධ පංචකයට කියනවා සක්කාය කියලා. කෙලෙස් සහිත පුද්ගලයාට සාස්ත්‍ර වූ උපාදානීය සහිත පුද්ගලයෙකුට මෙන්න මේ ස්කන්ධ පංචකය සක්කාය බවට පත් වෙනවා. අන්න ඊට ඔහු ආසා කරනවා. නමුත් මේ මුලින් හටගන්න ස්කන්ධ පංචකය නිරාගයි නිද්දෝසයි නිම්මෝහයි. ඒක රාගයක්වත් දේශයක්වත් මෝහයක්වත් නෙවෙයි. ඒක පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා කියනවා. ඒ මුල් ස්කන්ධ පංචකයේ පිරිසිදු දෙයක් කුසලයක්වත් අකුසලයක්වත් නොවන දෙයක් සැපක්වත් දුකක්වත් නොවන දෙයක් විදිහට දක්වනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය ගැන සඳහන් කරන්නේ පින්නතුනි චක්කොම් භික්ඛවේ ඥානං පස්සං යථාභූතං රූපං භික්ඛවේ ඥානං පස්සං යථාභූතං චක්කු විඥානං භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. මෙන්න මේ මුලින් ඇතිවන ස්කන්ධ පංචකය අතීත කර්ම විපාක විදිහට ලැබෙන මේ ස්කන්ධ පංචකය පිරිසින් දැනගන්නට ඕන. මේක විපාක මට්ටමේ අවස්ථාවක්. මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන බව දැන නොගත්තොත් එහි හේතුඵල සම්බන්ධය දැන නොගත්තොත් ඒ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකය අරබියාපි සමුදයන්තයට යනවා. ඒ දේ තවම තියෙන දෙයක් හැටියට ගන්නවා. ඇසෙන් රූපයක් පේනකොට අපි හිතන්නේ මේ රූපය මේ මොහොතේ දැන් පෙනෙමින් තියෙනවා කියලා. නමුත් පින්නතුනි යථාර්ථය නම් මේ මොහොතේ ඔබ ඇසෙන් රූපයක් දකිනකොට හඳුනා ගන්නකොට කනෙන් ශබ්දයක් හඳුනා ගන්නකොට ඒ දැකගන්නේ හඳුනාගන්නේ සැබවින්ම ඇසෙන්වත් චක්කු විඥාණයෙන්වත් කනෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. ඒ අපි හඳුනාගන්නේ ඒ ඇසත් රූපයක් චක්කු විඥාණයත් නිරුද්ධ වෙච්ච තැනක අප හඳුනාගන්නේ මනෝ විඥාණය. මෙන්න මේක නොදැන ගත්තොත් බාහිර රූපයක් දකිනකොටම බාහිර රූපයට අපි ඇලෙනවා මේ දැන් පේන රූපය මේ ගන්න කියලා. නමුත් පින්නතුනේ ඒක ස්පර්ශ කරනකොට කයින් ස්පර්ශ කළාට ඒක තේරුම් ගන්න අත්විඳින මනසින් මනසින් අත්විඳින ලෝකයේ තුල රූපය සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අනවබෝධය නිසායි රාග දේශ මොහ ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක සැබෑ ලෙසම දැක්කොත් පින්නතුනේ අර දුක්ඛ සත්‍ය මුලින් හටගත්තු ඇස රූපය චක්කු විඥානය ආදී මේ ස්කන්ධ පංචකය පිරිසිඳ දැනගන්නකොට එහි හේතුඵල සම්බන්ධය දකිනකොට මොකද්ද වෙන්නේ? ඒ තැනැත්තා වර්තමාන රූපයෙන් නිදහස් වෙනවා. ඔහු දන්නවා ඒ නිරුද්ධ වෙච්ච රූපය ඇතයි කියලා ගත්තොතින් කුමක්ද වෙන්නේ? අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං ආදී වශයෙන් මේ පරිසම්පාද චක්‍රයට අපි අහු වෙලා ගිහිල්ලා අවසන් වන්නේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේවාදී අනේක විද දුක් ශෝක විඳින සිද වෙනවා. ඇසෙන් දකින රූපය මේ මොහොතේ තියෙන දෙයක් හැටියට දැක්කොතින් අපට දුක් විඳින සිද වෙනවා. ඇසෙන් පේන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් දකින කියලා නිරෝධය අන්ත හිටියොතින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි ඔබ අප කැමති දුක් විඳිනද සැප විඳිනද? ලෞකික මට්ටමේ ඔබට අපට අපේ ඥාතීන්ට ලෝකයට සේවයක් කළා පිනක් කළා සතුටු වෙන්න පුළුවන්. නමුත් මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපේ සැනසීම මෙතනින් සීමා වෙන්නට බෑ. අපි දුකෙන් නිදහස් වෙන්නට ඕන. අන්නේ දුකෙන් නිදහස් වෙන නම් අර රාගාදී ගිනේ අනුසය වශයෙන්ම සපුරාම දුරු කරන්නට ඕන. අන්නේ සඳහා මේ දර්ශනය අවශ්‍ය වෙනවා. එතකොට පින්නතුනි බුදුහාඳුරෝ කියන්නේ හටගත්තු ලෝකයක නිරෝධයක් හටගත්තු ලෝකයක් නොබලින් ඉන්න අවස්ථාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙන්නේ. අනුපාද නිරෝධය නැත්නම් පංච උපාදස්කන්ධෙහි අපචේට යාම නිරෝධයට යාමක් දේශනා කරන්නේ. එහෙනම් පින්නතුනි තාම බුද්ධිමත් කෙනෙකුට අත්විඳින්න පුළුවන් වඩන්න පුළුවන් මාවතසේ බුදුහාඳුරෝ දේශනා කළේ දෙට්ටේ දෙට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා. චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං කියන්නේ මේක. ඇස පිරිසින දැනගන්න, රූපේ පිරිසින දැනගන්න, චක්කු විඤ්ඤාණය පිරිසින දැනගන්න. කුමක්ද පිරිසින දැනගන්නවා කියන්නේ? වර්තමානයේ තුල තමන්ගේ කය සිතගෙන අවධානයෙන් ඉඳිමින් සතිමත් බව ඉඳිමින් හැම වෙලාවෙම බලන්න තියෙන්නේ අර නිරෝධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදේවය. දිට්ඨේ දිට්ඨමත්සං කියන්නේ දුටු දේ දුටු පමණින් ඉවර වෙලා නිරෝධ වෙලා කියලා නිරෝධාන්ති ස්පර්ශ කරමින් ඉන්න. සුතේ සුතමත්සං භවිස්සති අහපු දේ ඇසීම මාත්‍රෙන් දැන් ඉවර වෙලා මේ වෙලාවේ තියෙන කියලා දකින්න. මුතේ මුතමත්සං නාසය දිව ශරීරය කියන මේ පංච ආයතන තුනෙන් ගත්ත දේවලුත් මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං අර මුලින් මනෝ විඥාණයෙන් ගත්ත දේත් මේ වෙලාවේ නිරුද්ධ වෙලා දැන් මේ තමන් ගන්නේ නව කර්ම විදියට වර්තමාන මනෝ විඥාණයෙන් කියලා දකින්න දක්ෂ වෙන්න. පින්නුතුනි මෙන්න මේකයි ජීවිත දර්ශනය කියලා දැක්කොතින් එක පැත්තකින් ඒ තැනැත්තා දුක්ඛ සත්‍යය පිරිසින් දැනගන්නවා, අර මුල් ස්කන්ධ පංචකය පිරිසින් දැනගන්නවා, ඇස රූප ආදී දේවල්. ඊළඟට දුක්ඛ සමුදය නම් වූ වර්තමානයේ අපි සමුදයන් තිඳගෙන ගන්න දුක, ඇස කන ආදී මේ ආයතන ටික අපි දැන් වර්තමානයේ අරගෙන ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ දුක්ඛ සමුදය, අන්නේ දුක්ඛ සමුදය ගින්නක්සේ සඳහන් කළා. ඒ දුක්ඛ සමුදය ප්‍රහිණ කරන්නට ඕන දුක්ඛ සමුදයන් පහතබ්බම්. ඒ වගේම දුක්ඛ නිරෝධං සච්චිකාතබ්බම්. අන්නේ වර්තමානයේ තියෙන දේට ආසාව දුරු වෙන ආකාරයට ඒ මුලින් හටගත් ස්කන්ධ පංචකයේ නිරෝධය දැකීම සාක්ෂාත් කරන්නට ඕන. මෙන්න මේක කරෝතින් තමයි රාගය නැමැති ගින්නෙන්, ද්වේෂය නැමැති ගින්නෙන් සපුරාම නිදහස් වන්නට. උදේක් නීවරණ මට්ටමේ නෙවෙයි අනුසය මට්ටමේ නිදහස් වන මාර්ගය මේකයි කියලා දැනගත්තොත් ඒ තැනැත්තාට මාර්ග සත්‍ය පැනවෙනවා. මොකද්ද? ඒ තමයි සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු ආරියසංගික මාර්ගය. හරියට පින්නතුනි දුෂ්කර මාර්ගයක ඊටාම ගිරි දුර්ගයක් නැගලා බොහෝම අපහසුයෙන් කන්දක් නැගපු කෙනෙකුට ඒ කන්ද මුදුනට නැග්ග වගේ හමුවීම තමයි මෙන්න මේ ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. අපි සසර බොහෝ කාලයක් පින්නතුනි බොහෝ දුක් විඳින්මින් ආපු අය. දුකෙන් නිදහස් වීමක් නොදෙක අප්‍රමාණ බුදුවරු පසු කරන් ආපු අය අපි. මේ ජීවිත කාලයේදී අපි බොහෝ කාලයක් ධර්මය හොයාගෙන ගියා. බොහෝ දේශකවරු හොයාගෙන ගියා. ධර්මයේ තේරුම් ගන්න අඛණ්ඩ උත්සාහකයේදී පින්න තුන් ඔබ. අන්න එහෙම ආපු අය හැටියට ඔබට අපට මෙන්න මේ මාර්ගයේ සැබෑ ලෙසම වුණ ගැහෙනට ඕන. දුකේ හට ගැනීම සහ නිරෝධය කියන මේ අන්ත දෙක හොඳට තේරුම් අරගෙන අන්න ඒකට මාර්ගය මොකද්ද? ඒ මාර්ගයේ තමයි මෙන්න මේ දර්ශනීය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඉඳගෙන පුළුවන් තරම් දුරට නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සම්මා සංකල්පය තුල ඉන්න. ඒ විතරක් නෙවෙයි හැකියතාක් වචනේ සංවර කරගන්න සම්මා වාචාව. සම්මා වාචා. ඊළඟ සම්මා කම්මන්ත, ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරයෙන් හැකියතාක් වළකින්න. සම්මා ආජීවයේ දෙහැමි දිවි පැවැත්ම, සම්මා වායාමයේ යහපත් උත්සාහය, සම්මා සති යහපත් සතිමත් බව, සම්මා සමාධිය යහපත් සිත එකඟ බව. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ සැබෑ ලෙසම මුණගැහිම තමයි අපි බොහෝ කාලයක් දුෂ්කර මාර්ගයන් ගෙවාගෙන කඳු නැගලා අපි ඉහෙලටම ආපු අවස්ථාව. අන්නේ අමාරුවෙන් කඳ නැගගට පස්සේ ඒ කන්ද තුල අපට ඊටාම සමතලා භූමියක් හම්බ වෙනවා. ඊළඟට අපි කඳු නගින දෙයක් නැහැ පින්නතුනි. ඊට පස්සේ ලස්සන ගස් තියෙන, ඇතැම් විට ලස්සන පොකුණු විල් වැව් තියෙන ඊටාම සස්ත්‍රීක ගමන් මගක් ඔස්සේ අපට ඒ දෙපස අසිරිය විඳිමින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් මාර්ගයක් මුණ ගැහුණා වගේ තමයි මේ ආරස්නගික මාර්ගය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ තුල අපි වේගෙන් ඉදිරියට යන්නට ඕන. ආයි අපි පල්ලෙහාට වැටිය යුතු නැහැ. අපි පංචශීලයේ කඩකළ යුතු නැහැ. දැඩි ආශාවෙන්, රාගයෙන්, ద్వේෂයෙන් දැවෙමින් කාලය ගත කළ යුතු නැහැ. අපට හුදේ කම්මසකතා සම්මාදිට්ඨිය විතරක් නෙවෙයි මේ චතුරාර්ය සම්මාදිට්ඨිය සම්බන්ධ වූ මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ආරි සම්මා දිට්ඨිය ගැන සුතමේ ඥාණයෙන් අසා දැනගත්තට පස්සේ අප ඉදිරියේ නිර්මාණය වන ප්‍රධාන ගමන් මාර්ගය උජුකෝ නාම සෝමග්ගෝ අවයා නාම සාදිසා කියපු විදිහට ඊටාම ඍජු වූ නිර්භය වූ මාවතසේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ මෙන්න මේ සම්මා දිට්ඨිය පෙරමුණේ යන ආරසංගික මාර්ගය. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට සංකල්පය යහපත් වෙනවා, සිතවිලි යහපත්, වචනයේ ක්‍රියාව, රැකිරක්ෂා, උත්සාහය, සතිමත් බව, සමාධිය මේ සියල්ලක්ම යහපත් වෙලා අපි හැකි තාක් දුරට කායික වාචික සංවරය ඇති කරගෙන සමාධියක් වඩමින් හැකි තාක් දුරට අනිත්‍ය සංඥා මෙනෙහි කරනවා. කොහොමද බලන්නේ? චක්කුං අනිච්චං, රූපං අනිච්චං, චක්කු විඥානං අනිච්චං. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්සය අනිත්‍යයි, රූප සංඥා, රූප සංකේතන අනිත්‍ය වශයෙන් බලනවා. ඒ කියන්නේ අර දැන් මේ මොහොතේ පේන ඇසට රූපයට පාදක වෙච්ච අර මුලින් හටගත්තු විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වුණා. අන්න ඒක අපි නුවණින් බලනවා. සංකතං ඕලාරිකං පටිසම්පන්නං ආදි වශයෙන් බලනවා. යං කිච්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා දකිනවා. අතීත ස්කන්ධ පංචකය නිසා වර්තමානයේහි මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒ ස්කන්ධ පංචකය පිළිබඳව අනුබෝධයෙන් හිටියොත් දුක්ඛ සමුදයට ගෙහෙලා සංසාර චක්‍රයේ අනුලෝම ගාමී ප්‍රතිපදාවට යනවා. අනුලෝම චක්‍රය යනවා. අන්න ඒ ස්කන්ධ පංචකයම මැනවින් දැනගත්තොත් පටිසම්පාදයේහි වැයවීමට නැත්තං පටිසෝතගාමී මාර්ගය අපි යනවා කියන මෙන්න මේ අවබෝධය තුල ඉඳගෙන අර දුක්ඛ සමුදය නිදහස් වෙලා දුක්ඛ නිරෝධයේ ගමන් මාර්ගයේ ගමන් කිරීම තමයි මේ ආරසංගික මාර්ගයේ පැනවීමෙන් අපේක්ෂා කළේ. අන්නේ මාර්ගයේ ඉන්නකොට පින්නතුනි තමන්ගේ ජීවිතයෙන් එනම සතුට වැඩි වෙනවා. තමන් එදාට සංවර වෙන්නේ බාහිර ලෝකයේ නිසා නෙවෙයි, තමන්ගේම ආධ්‍යාත්මික පාරිශුද්ධිය, තමන්ගේම මානසික සහනය, විමුක්තිය අපේක්ෂාවෙන්. අන්නේ ගමන් මගේ ඉන්න කෙනා තමන් කරන රැකිරක්ෂා ඊටාම මැනවින් ධර්මිකව කරනවා. තමගේ නිවසේ යුතුයකම් අම්මට තාත්තට, දරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට, රජයට රැකිරක්ෂා කරන ස්ථානයට මේ හැමතෙම තමන්ගෙන් ඉටු වෙනට නියුතුකම් කලින්ටත් වඩා මනවින් සිද්ධ කරනවා. හොඳට පංචශීල ආරක්ෂා කරනවා. නිතිපතා මෛත්‍රී වඩමින් තමාගේ ලෞකික කුසලයේ වර්ධනය කරගන්නා ගමන් තමා ඉතුරු කරණයටත් ආදර්ශයක් ආශිර්වාදයක් වෙමින් ඒ හැමදෙනාමත් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, ඒ වගේම පරිත්‍යාග ශීලීත්වය, ප්‍රඥාව තුල සමාදන් කරෝමින් ඒ සමගම ආරස්මණික මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵල වශයෙන් එතනත්තා සිල්වන්ත වෙනවා, හිතෙන් එනම සමාධිමත් කරගන්නවා, නිතිපතාම සමාසිත සමාධිමත් කරන කාලය වේලාව වැඩි කරගන්නවා. සමාධි වෙනච්ච පමණට එතනත්තා අසකනාදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන්, චක්කු සම්පස්සාදී ස්පර්ශයන්, රූප සංඥා ආදී සංඥා, ඒ වගේම රූප සංචේතන ආදී මේ සංස්කාර ස්කන්ධ, මේ ආදී ස්කන්ධ පංචකය හැකිතාක් දුරට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් වඩමින් එතනත්තා බාහිර රූපයක් නිර්මාණය නොවනසේම තමන් අභ්‍යන්තරයෙන්ම නිවන සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙකුට ඇසට දකින්න රූපය තමා මේ දකින්න නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැක්කොත් එදාට උට රාගයක්, ලෝභයක් ඇති වෙන්නේ නැහැ. එදාට උට බාහිර ඇතිවන රූපයක්, පුද්ගලයෙක් ගැන ද්වේෂයක් ඇතිවන දෙයක් නැහැ. ඕ දන්නම එහෙම ඇති කරගත්තොත් ඒ තමා රාගයක් හරි ද්වේෂයක් ඇති කරගන්නේ තමන්ගෙම සිතට, තමන්ගෙම මනෝවිඥාණයට කියලා දන්නවා. තමන්ට පාඩු විඳ ගන්න තමන් කැමති නැහැ. මෙච්චර පිවිතුරු විසිතුරු සාන්දෘෂ්ටික අකාලික දහමක් හිමි කරගත්තු මේ අවස්ථාවේදී තමා දුක් විඳිනට කැමති නැහැ. උපරිම ලෙස දහම තුල ශික්ෂණයට පත් වෙමින් සමත විදර්ශනා උපරිම ලෙස ජීවිතේ පුහුණු කරනවා. ඒ පුහුණු කරන පමණට ඒ තැනැත්තා රූපාදී ස්කන්ධ පංචකය වඩා වඩාත්ම පිරිසිදු දැනගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු තෘෂ්ණාවෙන් ටිකෙන් ටික දුර වෙනවා. තෘෂ්ණාව දුරු කරගන්න නම් මොකද කරන්න ඕනේ කියන එක දැන් ඔහු දන්නවා. චක්ඛුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමාන උපජ්ජති. තෘෂ්ණ ඇතිවන්නේ ඇස නිසා. ඇස ඇසුරු කරගෙන ඇති වෙන්නේ, රූපය ඇසුරු කරගෙන, චක්කු විඥාන ඇසුරු කරගෙන. එහෙනම් ඒකෙන් දුරු වෙන නම් මොකද කරන්න ඕන? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා පහියමාන පහියති. එත නිරුජ්ජමාන නිරුජ්ජති. ආසාව දුරු කරන්න ඕනේ මේ වර්තමානයේ පේන රූපයට නෙවෙයි පින්නතුනි. අපේ ආසාව දුරු කරන්න ඕන, අවබෝධය ලබන්න ඕන අර මුලින් මේ වර්තමානයේ පේන රූපයට මූලික වෙච්ච මානසික පැත්ත අර නිරුද්ධ වෙච්ච එසාදී ස්කන්ධ පංචකය අපි නුවණින් බලන්නට ඕන. හරියට අයිස්බර්ග් එකක් වගේ අපේ ජීවිතයේ. අයිස්බර්ග් එකේ ඉහළ පේන පොඩි කොටස වගේ තමයි මේ ඔබේ අපේ ඇහැට පේන රූප ශබ්ද ආදී මේ අරමුණු. අයිස්බර්ග් එකේ යට කොටස තමයි අභ්‍යන්තරයේ තියෙන අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. අපි කල යුත්තේ අර අයිස්බර්ග් එකේ යටින් තියෙන විශාල කොටස දිය කල හරිනසේ විදර්ශනාව පුහුණු කරනකොට ටිකෙන් ටික අර යට කොටස දියවීමත් සමගම උඩ තියෙන අර පේන කොටස ටිකෙන් ටික නොපෙනී යනවා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදිවැය බලන්න. අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් එහි ප්‍රතිඵල ලෙස මේ ඉදිරියට නිර්මාණය වෙන රූපේ නිසරු භාවය තමන්ට පේනවා. තමා මේ අත්විඳින්නේ තමන්ගේම මනස කියන එක සමානෝණින් දකිනවා. ඒ මනසත් නාම රූප නිසා හටගෙන, හේතු නිසා හටගෙන, අවිද්‍යාව නිසා හටගත්තු මේ ස්කන්ධ පංචකයක් වර්තමානයේ තියෙන්නේ. අන්න එයත් අවිද්‍යාව නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දැනගෙන ටිකෙන් ටික මේ තැනැත්තා ප්‍රඥාව දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ ප්‍රඥාව දිනු කිරීමේ ප්‍රතිඵල විදියටයි පින්නතුනි මේ රාග, ద్వේස, මෝහ කියන මෙන්න මේ අකුසල් මූල නැත්තං ගිනි තුනෙන් අපට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් දිවා රාත්‍රී දෙකෙහි නෝනින් යුක්තව මෙන්න මේ ගුණධම් වඩනවා නම් අසේසං පරිනිබ්බන්ති අසේසං දුක්ඛ මච්චගුම්. ඒ තැනැත්තා නිරවශේෂයෙන්ම පරිනිර්වාණයටපත් වෙනවා. ඒ තැනැත්තා ඉතුරු නැතුවම දුකෙන් නිදහස් වෙනවා කියලා. අන්නේ සඳහා අරියද්දසං වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා. නුවණිත තැනැත්තා මනවින් මේක දැක ජාතික්ඛය මබිඤ්ඤාය ජාතියේ සේවීම මනවින් දැනගෙන ඒ තැනැත්තා නාගච්ඡන්ති පුනබ්බවා කියලා සඳහන් කරනවා. පුනර්භවයට නැවත නොයන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි අප මේ අද සාකච්ඡා කළේ ඉති උත්තක පාළි යග්ගී සූත්‍රය. රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියන මේ ගිනි තුනෙන් අප මිදෙන ආකාරය. මේ ගිනි තුනෙන් අපට දැඩි වෙහසක් එනවා පින්නතුනි. අද අපි මෙහෙම සංවරව හිටියත් ඒවට හේතු වෙච්ච අවස්ථාවේ අපි අප්‍රමාණ සංවේගයකට පත් වෙනවා. අපිට තියෙන වටිනාම දියක් අහිමි වුණොත්, අපේ ළඟම ඥාතියෙක් ලෙඩ වුණොත්, මරණයට පත් වුණොත්, ඒ වගේම අපි සමීපතම ඇසුරු කරන කෙනෙක් අපට බරපතල හානියක් කළොත්, අපේ ශරීරයට ලොකු රෝගයක් නැත්නම් ලොකු අනතුරක්, ගින්නක් වගේ දෙයක් ඇති වුණොත්, එදාට පින්නොත් අපි කොච්චර අසරණද? කොයිතරම් සංවේගයකට, විලාපයකට, පරිදාහයකට, ගින්නකට පත් වෙනවද? අන්නේ ගිනි සමුදායෙන් පින්නතුනි හෙට දවසේ අපේ ජීවිතේට එන්න පුළුවන් මේ මහා දුක් සමුදායෙන් අද දින නිදහස් වෙන මාවතයි බුදුරජාණන් වහන්සේ අපට විස්තර කළ දුන්නේ, පෙන්වලා දුන්නේ. අන්නේ දහම් මාර්ගය අපි අද මේ කෙටියෙන් සාකච්ඡා කළේ. ඉතින් මේ දහම් මාගේ ටික ටික නමුත් ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගනිමු. කලගුණ සැලකීමෙන් ආරම්භ කරන මේ ගමන් මඟ දානෙන් දියුණු කරගෙන, සීලෙන් උපවත් කරගෙන, සමාධියෙන් තවත් විසිරු කරගෙන, ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් බබලෝමින් අපේ තියෙන රාගාදී කෙලෙස් දහම් සම්පූර්ණ මුලින් උපුටා දැමීමට අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ අපි ලැබුවේ ඉතාම දුර්ලභ මනුසාත්ම භාවයක්, අතිශය දුෂ්කර දුර්ලභ බුද්ධෝත්පාදයක්, සෙන සම්පත්තියක් ලැබුණු මේ අවස්ථාවේ එක දිනක්වත්, එක මොහොතක්වත් අපතේ නොයන්නට අපි උපරිම ලෙස දහම තුල හික්මෙන්නට ඕන. ඒ අපිට කරන්න පුළුවන්. යහුදෙක් බණහන වෙලාවේදී නැත්තම් විහාරස්ථානවලට ඉන්න වෙලාවේදී, බුදුන් අඳින වෙලාවේදී විතරක් කරන දෙයක් නෙවෙයි. ඒ දේ හැම වෙලාවෙදීම චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියලා භාගතුන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ දේශනා කළේ. උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම අපි මෙන්න මේ යථාර්ථය සිහි කරමින් ඉන්නට ඕන. ඒ සිහි කරන හැම මොහොතක්ම අපි දුකෙන් නිදහස් වෙමින් මේ විමුක්තිය කරා ඉදිරියට යන පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට අද ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන අපි ඊතරම් ශ්‍රවණය කරනවා, but this is probably one of the best. It is very informative as well as short and sweet. ස්වාමීන් වහන්සේ මතක කර රාගග්ගිය දුරු කරන්න පුළුවන් කියලා පටිකුල මනසිකාරයෙන්. දෝසග්ගියයි මෝහග්ගියයි දුරු කරන්න පුළුවන්ද පටිකුල මනසිකාරයෙන්? නැත්නම් වේදනානුපස්සන, චින්තානුපස්සන කරන්න ඕන දේ දෙක දුරු කරන්න? දෝසග්ගිය කියලා අපි ද්වේෂය නැතිගෙන දුරු කරන්න මෛත්‍රී භාවනාවෙන් සඳහන් කළේ. එතකොට රාගය දුරු කරන්න අසුභ භාවනාව, ද්වේෂය දුරු කරන්න මෛත්‍රී භාවනාව. හැබැයි ඒත් අපි සඳහන් කළා ඒ දෙක දුරු වෙන්නේ නීවරණ මට්ටමෙන් විතරයි. ඒක විස්කම්බන මට්ටමේ විතරයි උපරිම වශයෙන් දිනු ප්‍රහිණවන්නේ. විස්කම්බන මට්ටමට විතරයි උපරිම ලෙස ප්‍රහිණවන්නේ අසුභ භාවනාව වෙනුයි මෛත්‍රී භාවනාව වෙනුයි. නමුත් ඒක තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා විදර්ශනා වැඩීමේ ප්‍රතිඵල ලෙස අනුත්පාද නිරෝධයට, නැත්නම් බාහ්‍ය රූපයක් නිර්මාණය නොවන විදියටම අර මුල් ස්කන්ධ පංචකය, නැත්නම් දුක් සත්‍ය පිරිසිදු දැන ගැනීමෙන්, නැත්නම් අර මුල් අත්දැකීමේ අනිත්‍ය ආදී මෙනෙහි කිරීමෙන් බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අවබෝධය ලැබීමෙන් තමයි අනුසය වශයෙන්ම දුර වෙන්නේ. රාගානුසය, පටිඝානුසය ආදී අනුසය මට්ටමම කෙලෙස් දුර වෙන්නේ මෙන්න මේ විදර්ශනා අවබෝධයත් සමග. සබ්බ සංඛාර අනිච්චා කිව්වහම එතන අන්දර ස්වාමීන් වහන්සේ ඉතිසෙල්ල දේශනාවදී කියලා තියෙනවා සංස්කාර කියන වචනේට තේරුම් කීපයක් තියෙනවා. එතකොට සබ්බේ සංඛාර අනිච්චාති කිව්වහම එතන සබ්බේ සංඛාර කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ උදේවැය නැතිවීමද ඒකේ තේරුම? සබ්බේ සංඛාර අනිච්චා කිව්වහම දැන් සංස්කාර කියන අවස්ථා කීපයක් අපට ගන්න පුළුවන්. එක තැනක සංස්කාර කියලා කියන්නේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ තියෙන සංස්කාර. රූප සංචේතන කියන අවස්ථාවේ තියෙන. එතකොට ඒක පිරිසිදු මට්ටමක් විදියට විපාක මට්ටමක් විදියට සැලකන්නේ. ඒකත් අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. මේ ඇති කල්හි මේ ඇති වෙනවා, මේ නැති කල්හි මේ නිරෝධ වෙනවා. එතකොට අතීතයේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම, ස්පර්ශ ආදී මේ හේතු මතයි අර චේතනාව සංස්කාර හටගන්නේ විපාක මට්ටමේ සංස්කාර. එතකොට ඒ සංස්කාරත් මේ සබ්බේ සංඛාරා කියන ගණිතයට අයිති වෙනවා. එතකොට ඒකත් අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. යංකීති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. ඊළඟට නැවත අපට සංස්කාර හමු වෙනවා අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. නැත්තම් දුක් සත්‍ය ගැන අවබෝධය නොතිවීමෙන් අවබෝධය තිබුණත් මේ වෙලාවේ අපි සිහිය නොහිටියොතින් අවිද්‍යාව පාදක ඇතිවන නව කර්ම, අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මට්ටමේ ඇතිවන සංස්කාර. ඒක යන්නේ නව සංස්කාර, නැත්නම් දුක්ඛ සමුදය සත්‍යයේ තියෙන සංස්කාර. එතකොට ඒ සංස්කාරත් අයිති අර සබ්බේ සංඛාරා කියන ගණයට. එතකොට ඒ සංස්කාර හටගatti අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මට්ටමේ සංස්කාරය එතන ගන්න පුළුවන්. ඊළඟට තවදුරටත් යනකොට ලක්ෂණයක් තියෙනවා. අපි විද්‍යාපාදකව නැත්තම් අර ဒုတိය කම සූත්‍රේ දැක්වෙන විදියට අතිවික්‍රේ කම්මං අකනසුක්ඛං අකනසුක විපාකං කම්මක්ඛය සංවතිත කියලා කියනවා. කර්මක්ෂය කිරීමට හේතු වන රූපේසු අනිච්චානුපස්සන ආවජ්ජන කිරියා භ්‍යාකතා ඥානචර්යා කියලා විදියට දක්වපු විදියට කියලා සඳහන් කරපු විදියට අර රූපයන්හි අනිත්‍ය ආදී බැලීම රූපේසු අනිච්චානුපස්සනා ඥානචර්යා කියලා විදියට දක්වපු විදියට රූපයන්හි අනිත්‍ය බලන අවස්ථාවට කියන්නේ ඥානචර්යා කියලා. අන්නේ ඥානචර්යාවෙහි නැත්තම් කලුත් නොවන සුදුත් නොවන කර්ම සිද්ධ කරන අවස්ථාවක් තියෙනවා, නැත්තම් විදර්ශනා වඩන අවස්ථාව. අන්නේ විදර්ශනා වඩන අවස්ථාවේ සංස්කාරවලටත් අනිත්‍යයි කියලා කියනවා. නැත්තම් පයෝගාවි සංඛාර ඒවත් අනිත්‍යයි. පටිච්චසමුප්පාදයේ අවබෝධයෙන් අපේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමෙන් ආරෂ්ඨංග මාර්ගය දැනගෙන ආරෂ්ඨංග මාර්ගයේ පිළිපදිනවා නම් එතෙන්දී ඒ ආරෂ්ඨංග මාර්ගය සලකන්නේ සංකත දෙයක් විදියට. අසංකත එකයි තියෙන නිවන විතරයි. ඒ අසංකත වූ නිවන කරා ගමන් කරන මාර්ගය සලකන්නේ සංකත දෙයක් විදියට. අන්නේ ආරෂ්ඨංග මාර්ගයේ පිළිපැදීමට අංග වූ ඒ චේතනාත් නැත්තං අර කම්මකය සංවතිත කියපු විදියට කර්මක්ෂය කිරීමට හේතු වන සංස්කාර ඒ සංස්කාරත් මේ අනිත්‍ය ගණයටමයිති වෙනවා. එතකොට එහි ප්‍රතිඵල විදියට තමයි අසංකත වූ නිවනටපත් වෙන්නේ. අපි මඩගොඩක ඉඳලා මඩවලක ඉඳලා මඩවලෙන් නික්මනකොට එකපාර අපට එන්න බෑ. මඩවල ඉඳගෙන මඩ හොදගන්න බෑනේ අපට. අපි කරන්නේ ටිකෙන් ටික මඩගොඩෙන් එළියට එනවා. පාරට එනවා ටිකෙන් ටික යනවා. යන ගමනොත් මඩ කපුලේ තියෙනවා. පාරේ තියෙනවා. ඒ පාරේ පියවරක් තියෙන පාසක් වාරයක් පාසක් අපි යන්නේ වතුර කරා යන්නේ ලිඳ කරා යන්නේ කකුල් දෙක හොදන්න යන්නේ. ඒ හොදන්න යන ගමනේත් මඩ තියෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා අපි ලිඳ ළඟට ගිහිල්ලා කකුල් දෙක හොදලා පියදා ගත්තට පස්සේ අපි සම්පූර්ණ මඩෙන් නිදහස් වෙනවා. අන්නේ මඩෙන් නිදහස් වෙච්ච අවස්ථාව නැත්තම් අසංකතෝ නිවනට පත් වෙච්ච අවස්ථාව අනිත්‍ය දුක්ඛ මට්ටමෙන් විස්තර කරන්නේ. ඒකට අනාත්ම කියලා කියනවා. අන්න ඒ தත්වය ඒ මානසික ස්වභාවය අනිත්‍ය දුක්ඛ කියන පදවලින් විස්තර කළේ නැහැ. නමුත් එතෙන්ටපත් වෙනකන් අනිත් සියලුම ලක්ෂණ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර, ඒ වගේම කළුත් නොවන සුදුත් නොවන කර්ම විදියට දස සංඥා වලින් වඩන්න තියෙන මාර්ගයේ විදියට දක්වපු සංස්කාර, ඒ සියල්ලක්මත් මේ සබ්බේ සංඛාරා අනිච්ඡා කියන ගණයට අයිති කරන්න පුළුවන්. ඒ අනිච්ඡා කියලා කියන්නේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤතරතම් පඤ්ඤායති කියපු විදියට ඒවා හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරෝධ වෙනවා විපරිණාමයට පත් වෙන ස්වභාවය නිසා. එතකොට සබ්බේ සංඛාරා කියලා ගන්නකොට එකාතකින් පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන විස්තරය ගන්නත් පුළුවන්. ඒ වගේම අර දුක් සත්‍යයේ තියෙන විපාක මට්ටමේ සංස්කාර ගන්නත් පුළුවන්. ඒ වගේම දුක නැවත හදා ගන්නා වූ අවිද්‍යා සාගතව හට ගන්නා වූ සංඛාර උපාදාන ස්කන්ධය ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ කුසල සාගතව අවිද්‍යාව දුරු කිරීම සඳහා කරන කටයුතු වලදී ඇති කර ගන්නා වූ පයෝගාමි සංඛාරත් මේ සබ්බේ සංඛාරා කියන ගණයට, අනිච්චා කියන ගණයට අයිති කරන්න පුළුවන්. හොඳයි, තිරුවන් සරණයි. තවත් ප්‍රශ්න තියෙනවද? සාරවට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මන්ද අනික් අයගේ මේ ටයිම් ගන්නක සාරණයේද මේ අවිද්‍යා පත්‍ය සංඛාර කිව්වහම අවිද්‍යාව නිසා පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිච්ඡාපි සංඛාර තුනම ඇති වෙනවා. එතකොට සාමාන්‍ය ලේ පර්සන් කෙනෙකුට අවිද්‍යාව නැතුව විද්‍යාවෙන් පුඤ්ඤාපි සංඛාර වඩන්න බැයිද? රහතුන් වහන්සේ නමකට විතරද පුළුවන්? ඒ කියන්නේ අපි දානයක් දුන්නත් පිනක් කරත් as a lay person එතන හැමලේම අවිද්‍යාව තියෙනවා. එතකොට ඒක නිසා අපිට කවදාවත් මේ ලේසි නෑ මේ මාර්ගඵල ලබන්න. ඉතින් අවිද්‍යාවෙන් පුඤ්ඤාපි සංඛාර කරන්නේ නැතුව විද්‍යාවෙන් පුඤ්ඤාපි සංඛාර කරන්න පුළුවන්ද? මෙහෙමයි ඇත්තේ. මම පුඤ්ඤ පාප පහේනස්ස කියලා කාරණයක් ධර්මයෙන් සඳහන් වෙනවා. හැබැයි ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි. එහෙමයි. ඒ කියන්නේ පුඤ්ඤාභි සංඛාර දුරු කිරීම අපි හිතලා කරන දෙයක් නෙවෙයි කවදාවත්. ඒක අපේ අවබෝධයෙන් සිදුවන දෙයක්. එතකොට සාමාන්‍ය මට්ටමේ අපි කරද්දී පුඤ්ඤාභි සංඛාර අපි කරනවා. ඒකෙන් අපිට එකපාර වෙන් වෙන්න බෑ. අපි කිව්වේ අර මඩගොඩේ ඉඳගෙන මඩ හොදගන්න බෑ කියලා. අන්නේ වගේ තමයි මේ අපි ඉන්න ලෝකයේ තුල ඉඳගෙන අපට එකපාරම පුඤ්ඤාභි සංඛාර දුරු කරන්න බෑ. පුඤ්ඤාභි සංඛාර වලින් අයින් කරන්න කියලා ගියොත් මොකද වෙන්නේ? අපි වැටෙන්නේ අපුඤ්ඤාභි සංඛාරයට යන්නේ. අන්නේ නිසා මේ ආධ්‍යාත්මික ගමන කියන්නේ හරියට ඉනිමගකින් ගහකට නගින වගේ වැඩක්. ඉනිමගේ ගහට නගිනකන් ඉනිමග ඕන. ගහට නගින්න කලින් මුලදී ඉනිමග අයින් කරන්නේ නැහැ අපි. අන්න ඒ වගේ එකපාරම මේ ධර්මයේ දැනගත්තු ගමන් පුඤ්ඤාභි සංඛාර අයින් කරන්න යන්නේ නැහැ අපි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බැරි වෙලාවත් අපි පුඤ්ඤාභි සංඛාර අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ අපි ඊට පස්සේ? අපි කරන්නේ මොනවද එහෙනම්? අපි වැටෙන්නේ අපුඤ්ඤාභි සංඛාර පැත්තට. පුඤ්ඤාභි සංඛාරය. එතකොට ඒක ප්‍රායෝගික නැහැ ඇත්තෙ. මෙහෙම වුණොත් අපට නිවන නෙවෙයි සුගතියක් නැති වෙනවා. අපි ඒ නිසා කරන්නේ මේ මට්ටමේ ඉඳගෙන දානයක් දෙනකොට ඒ ශ්‍රද්ධාවෙන් ඒ දානය දෙන්න. වැඩි දෙයක් තබා අපි සමතේ වැඩුවත් සමතේ වඩන්නේ පුඤ්ඤාභි සංඛාර මට්ටමෙමයි. ඒකත් මාර්ගය. සමතේ වඩලා සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍ය බලන වෙලාවෙදි විතරයි අපි අර පයෝගාවි සංඛාර පැත්තට යන්නේ. ඒකත් අකණ්ඩව යන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැවත අපි පුඤ්ඤාභි සංඛාර පැත්තට වැටෙනවා. ආය අපුඤ්ඤාභි සංඛාර පැත්තටත් වැටෙනවා. එහෙමම තමයි අපි මේ ගමන යන්නේ. එතකොට ටිකෙන් ටික අපි මඩෙන් ගොඩට එනවා. අපුඤ්ඤාභි සංඛාර වලින් පුඤ්ඤාභි සංඛාර පැත්තට එනවා. ඒ පුඤ්ඤාභි සංඛාර පැත්තේ දාන පැත්ත කරනවා, සීල පැත්ත කරනවා, සමතේ පැත්ත කරනවා. එහෙමම ටිකෙන් ටික අපි මේ ලින්ද ළඟට යනකම් යන්නේ මේ. එතකොට පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියන්නේ මේ ලෝකෝත්තර ප්‍රඥාව උපරිමයෙන් ලබාගත්තු රහතන් වහන්සේ පත්වන ප්‍රතිඵලයක් මේ කියන්නේ. ඒ ප්‍රතිඵලිය අපට හිතලා ගන්න යන්න බෑ. ඒක සම්මා ඥාන සම්මා විමුක්ති වගේ අර සම්මා සමාධිය දක්වා ඉහළට ගිහිල්ලා සේක පුද්ගලයාගේ අරහත්ක මාර්ගය සම්පූර්ණ කළා අසේක බවට පත්වීමත් එක්ක ලැබෙන ප්‍රතිඵලය තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ. අන්න ඒත් එක්ක පුඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි සංඛාර ආදී තමන්ගෙන් ගිලිහෙනවා, තමන්ගෙන් වැය වෙනවා. ඒක හිතලා අයින් කරන දෙයක් නෙවෙයි. ගහ උඩට ගියාට පස්සේ තමා අර ඉනිමගෙන් නොදෙනවත්තම තමන් අයින් වෙලා ඉන්නේ. ඒක තමන් බිමට දානවද නැද්ද කියන එක තමන්ට අදාළ නැහැ. තව කෙනෙකුට ඕනනම් ඒ ඉනිමගේ නගින්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ පුඤ්ඤාභි සංඛාර කියන එක අපට මේ ඉහළට යන්න තියෙන ඉනිමගක් වගේ මේක. අන්නේ ඉනිමගේදී අපි මේ දානය දෙනකොට අපේ යුතුකම් වශයෙන් සිද්ධ වෙනවා, පුණ්‍යානුමෝදනා විදිහට සිද්ධ වෙනවා, අපේ මෙලව ජීවිතේට ආශිර්වාද පිණිස හේතු වෙනවා, අපේ නිරෝගී භාවයේ දිගාසිරිය ලබා ගන්න හේතු වෙනවා, ඒ විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රයන්ට ළඟා වෙන්න මේක හේතුවක් වෙනවා, ධර්ම ශ්‍රවණය කරන්නත් මූලික පදනම වන්නේ මේ දාන ආදී පින්දහම්. එනිසා අපි මේ පින්කම ආනිසංස ලබා ගන්න වෙලාවේදී අපි පිරිසුසිතින් ඒ දේ කරමු. කරන ගමන් අපි පින්කම කරලා ඉවර වෙලා අපි හිතනවා මේ දානේ දෙන වෙලාවේ මේකයි සිද්ධිය කියලා. ඒකත් බලන්න අපි. මොකද දානේ දෙන වෙලාවේ අපි උපරිම සිහින් ඉන්න කිව්වට අපි ඒත් අතීතයේ තුලමයි ඉන්නේ. අපි වර්තමානයේ ඉන්නවා කියලා අපි රූපයක් මත යැපිලා ඉන්නවා නම් අපි කිසිදාකේ වර්තමානයේ නෙවෙයි ඉන්නේ ඇත්තෙම. අපි අතීතයේ අන්තයමයි ඉන්නේ. එතකොට අතීත අන්තයෙන් මිදෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒක බලෙන් මිදෙන එකක් නෙවෙයි. අතීතයේ අන්තයෙන් මිදෙන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච රූපය ගැන නුවණින් බලන අවස්ථාව තමයි අතීත අන්තයෙන් නිරුද්ධ වෙන අවස්ථාව. අන්නේ නිසා අපි දානයක් දෙන අවස්ථාවේදී අපි හිතනවා නම් හිතිය යුත්තේ මේ ඇහැට පේන රූපය, මේ දන් දෙන දේ, මේ අතින් අල්ලන දේ, මේ ආදී රූපයට සම්බන්ධ සියලුම දේවල් මේ නිරුද්ධ වෙමින් තියෙන්නේ කියලා තමන්ට හිතමින් අවශ්‍ය නම් කරන්න පුළුවන්. හැබැයි ඒත් අපි වඩාම දක්ෂ වෙන්නට ඕන දානෙ දෙන වෙලාවේදී එහෙ ඊට අදාළ වූ කරුණු සිහිපත් කරමින් සංකච්ඡන් දානන්දේති, සහත්තා දානන්දේති ආදි වශයෙන් ඒ ගුණාංග දානෙට අදාළ ගුණාංග ටික තමයි තෙන්දි අපි ඇත්තටම සිදු කරන්න ඕන. එතකොට අපි ඒ දානි අනිසංසත් ලබා ගන්න දක්ෂ වෙනවා. ඊළඟට ඒකම මෙනෙහි කළා අපට ඡාගානුසති භාවනා විදිහට සමතේ වඩන්නත් පුළුවන්. ඒ සමාධියෙන් එක්තැන් වනේ සිතේ විතක් විචාරාදී ඒ මානසික ස්වභාවයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කළා. ඊළඟට අපි විදර්ශනාව මෙනෙහි කිරීම වශයෙන් අවිද්‍යාව දුරු කරන්නත් අපට ඒක උපකාරී කර ගන්නට පුළුවන්. හොඳයි, අපි එහෙනම් අදට මෙතනින් නිමාවටපත් කරමු. පින්නතුන්ට ප්‍රශ්න තියෙනවා නම් කලින්ම සූදානම් කරගෙන ඇවිදිලා ඒව අහන්නට උත්සාහවන්ත වෙන්න. අද අප සාකච්ඡා කළේ ඉතිඋත්තක පාළියේ අග්ගි සූත්‍රය, ගිනි තුනක් පිළිබඳව සඳහන් වෙන සූත්‍රය. රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි කියපු විදිහට රාගය, ద్వේෂය, මෝහය කියන මේ තුන ගිනි තුනක් විදිහට සලකනවා. ඇත්තටම අපි සරලව මේවා සාමාන්‍ය දේවල් විදිහට සැලකුවට සැබවින්ම මේ අපේ ජීවිතයේ තියෙන ගින්දර මේවා. ඉතින් මේ ගිනි නිවන්නටයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකට තියෙන ඒකායන මාවත විදිහට සලකන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ ඥාන ඇති කරගෙන අරසිංහ මාර්ගය තුළ උපරිම පිහිටමින් චින්තාමය ප්‍රඥාවෙන් මේක දිනු කරගෙන සමති දර්ශනා වශයෙන් භාවනාමය ප්‍රඥාවෙන් මේක සාක්ෂාත් කර ගැනීම. ඉතින් එම සිද්ධ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ රැස් කරගත් උතුම් පින් දහමල අනිසංසයෙන් අපන මිනිමිය ගිය සියලු ඥාතියුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදුකාරය පවත්වමින් සාදු සාදු සාදු. මේ සියලු පින් කම්මල කුසල දහමල අනිසංසයෙන් සමදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිසුර වර්ධනය කරගන්නා ගමන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් යෙහෙන් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සියලු කුසල දහම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව ඊතාමික් මම් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලැබෙන උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින් දුක්ඛා භයම් පන්තාච නින් භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.